බක්පුන් පොහෝ දිනේ නිමිති කරගෙන සිදු කරන අවස්ථාව. ඉතින් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ උපදීක හැටියට ඔබට අද දවස් එක අතකින් බක් මාසයේ පුන් පසළොස්වක පොහෝ දිනේ වගේම අලුත් අවුරුද්දක් ආරම්භ කරන තියෙන අවස්ථාව විදිහට සලකන්නට පුළුවන්. ඉතින් අප බක් මාසයේ බොහොම සතුටු වෙන මාසයක්. කුඩාම කාලේ අප හුඟක්ම සතුටුණු අය. ඒ සතුට තවත් වැඩි දියුණු කරගන්න තමයි අප බොහෝ කාලයක් උත්සාහ කළේ. ඉගෙන ගියාගත්තා, රැකී රක්ෂාවලටපත් වුණා, බොහොම ඉහළ තනතුරු වලටපත් වුණා, ලෝකයේ දින ඉහළම රට කරා ඔබ ආවා. අනේ ආපු ගමනේදී නැවත වතාවක් අපට අපේ ජීවිතයේ පැත්තටම හැරිලා බලන්න හොඳම අවස්ථාවක් මේක. අපාර කුඩා කාලයේ ගත කරපු සතුරු සහගත ජීවිතය මෙච්චර දුර ගමනක් ආපු අපට මෙතරම් කාලයක් වසර ගාන ධනයක් දුරක් ගෙවාගෙන ආපු අපට කල්පනා කරලා බලන්න ඒ සතුට වැඩි වුණාද කියලා. අපට අප ගැනම බලන්න තියෙන හොඳම අවස්ථාවක් මේක. අනෙතෙන්දී අපට ධර්මයේ හුඟක් වටිනවා. ඒ ධර්මය තුළින් අපට ලබා දෙන ප්‍රධානම දේ තමයි සන්තුට්ටි පරමන්දරන් කියන කාරණය. සතුට තමයි අපේ ජීවිතයේ වටිනාම කාරණේ, ලොකුම ධනෙ විදිහට දේශනා කළා. අන්නේ සතුට අප කුඩා කල ලැබුවේ බාහිර දේවල් වලින්. ඒ වගේ මේ සතුට ලබන අපට මූලික වශයෙන් හේතුනේ අප කුඩා කාලේ යම්කිසි සතුටක් වින්දනම් ඒකට ප්‍රධාන වශයෙන් හේතු වෙච්ච කාරණේ තමයි අප වර්තමාන මොහොතේ සතුටෙන් ජීවත් වුණා. අපට අතීතයේගෙන ලොකෝ කලකිරීම පසුතැවිලි තිබෙන්නේ නැහැ. අනාගතයේ ගැන ලොකෝ බලාපොරොත්තු අපට තිබෙත් නැහැ. ඒ විතරක් නෙමෙයි තාත් වැඩකත්ම දේ තමයි අප අපේ ශරීරය ගැන එච්චර හිතුවේ නැහැ පොඩි කාලේ. වැඩියක් තියා අපේ ඇඳුම ගැනවත් හිතුවේ නැහැ. කොණ්ඩේ කොහමද පීරලා තියෙන්නේ? ඇඳුම් ඇඟේ තියනවද නැද්ද කියලාත් අපි එච්චර බැලුවේ නැහැ පොඩා කාලේ. ඒ නිසා අපි හුඟක් සතුටින් කාලය ගත කළා. හැබැයි ඇඳුම පැනඳුමේ ඉඳන් අප සැලකිලා දක්වපු අපට අපේ සතුටට මොකක් දුනේ කියලා නැවත වතාවක් අප ආකර්ෂණයෙන් බලන්න හොඳ මාස්තාවක් මේක. අනේකෙදී අපට එකක් පේනවා. අපර කුඩා කාලේ අපේ ශරීරය ගැන අප ගැන ඉතර හිතුවේ නැහැ. කොහමද බැන්නත් අපේ ඉතර ඒක හිතුවේ නැහැ. ඒ වලට ඇතැමිට දුකක් ඇතුණත් ඒක ඒවලින් ඉවරුණා. නමුත් දැන් අපට කවුරු හරි බනින්න ඕනේ ඇතැමිට බැල්මකින් වචනකින් හරි එහෙම වුණොත් අපට ඒක හුඟක් ඉතර දැනෙනවා. හුඟක් කාලයක් ඉතේ තියෙනවා. මං අගේ කෙනෙකුට එහෙම කිව්වේ ඇයි? පිරිසක් මැදදී මට එහෙම කිව්වේ ඇයි? මේක හිතට ලොකු වේදනාවක් ඇතැමිට. අනේ නිසාම පින්නතුනි අපට පේනවා ඇයි මේක ඇති වුනේ? අපේ ඇතුලේ තමන් කියලා බුද්ධලේ ජීවත් වෙනවා. අන්නේ බුද්ධලේ තර කරගන්න තමයි ඒ බුද්ධලේ ශක්තිමත් කරගන්න තමයි අපි මෙතෙක් කල දුවගෙනාවේ පින්නතුනි. අපි වෙනත් අයට උදව්පකාර කළා නම්, ධර්මවල නම් පෝෂණය කරා නම්, රැකිරක්ෂා කළා නම්, ඒ හැමදේමත් කළේ මේ ඇතුලේ ඉන්න බුද්ධලේ ආව තර කරගන්න ශක්තිමත් කරගන්න. ඇතැමට දරුවට ඉගැන්වුවේ, දරුව විශ්වවිද්‍යාලේ යැව්වේ, දරුවට ඉහළ උපාධිය අරන් දුන්නේ මේ ඇතුළේ ඉන්න පුද්ගලයා අවශ්‍යතාවක් කරගන්න. යාගේ තියෙන ප්‍රභාවත් භාවය තවත් දියුණු කරගන්න අප මේක කළේ. අන්නේ ගමනේදී අන්නේ ඇතුළේ ඉන්න පුද්ගලයාට පොඩි හරි හානියක් වෙනකොටම අපේ හිතේ තියෙන සතුට නැති වෙනවා පින්නතුනි. මෙන්න මේක අපි මනමින් තේරුම් ගන්නට ඕන. අන්න ඒ தත්ත්වෙ මිදෙලා සැබැලෙස්ම වර්තමානයේ අර කුඩා කාලේ ජීවත් වෙච්ච මට්ටමට යන නෙවෙයි අපට බුදුදහම තියෙන්නේ. ඊටත් වඩා ගැඹුරට ගිහිල්ලා කුඩා කාලේ අපි සතුටුනේ අපේ ඇහැ ඉස්සරහා පේන රූපයෙන් අප සතුටුනේ. අනේ රූපේ වෙනස් වුණා නම් අපේ ඇතැමිට තාකාලිකව හරි දුකකටපත් වුණා. හැබැයි අද අප ධර්මය තුලින් කරන්නේ මේ ඇහැ ඉදිරිපිට පේන රූපයේ යථාර්ථය නුවණින් තේරුම් අරගෙන මේ ඉදිරිපසේ ඉන රූපෙනොත් නිදහස් වුණා විතරක් නෙවෙයි මේ අභ්‍යන්තරයේ ඉන්න මේ කබලින්කාර ආහාරයෙන් පෝෂණය වෙන මේ ශරීරෙනොත් නිදහස් වෙලා ඒ විතරක් නෙවෙයි ස්පර්ශ ආහාරෙනොත් නිරුද්ධ වෙලා විඥාන ආහාරෙනොත් නිදහස් වෙලා මනෝ සංචේතන ආහාරෙනොත් නිදහස් වෙන ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. අනේ ධර්මයේ පිනොත් අප වඩා වඩා ඉදිරියට යන්නට ඕන. අපේ සැබෑ සතුට දිනු කර ගැනීම සඳහාම අප ධර්මයේ තුලින් පෝෂණය ලබා ගන්නට ඕන. අනේ ගමනේදී පිනොතුනේ මූලික වශයෙන් අපට කරන්න තියෙන්නේ ත්‍රිවිධ ශික්ෂාව සම්පූර්ණ කිරීම. සීල, සමාධි, ප්‍රඥා. සීලය කියන්නේ අපේ කායික වාචික සංවරය. සමාධිය කියන්නේ වර්තමානයේ එක කුසල අරමුණක හිත බොහෝ වේලාවක් පවත්වා ගැනීම. ප්‍රඥාව කියන්නේ ඒ සමාධි මාත්‍රයේ සිටින් සම්බේ සංඛාර අනිච්ච, සම්බේ සංඛාර දුක්ඛ, සම්බේ ධම්ම අනාත්ත කියන මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන යථාර්ථය අප මනවින් තේරුම් ගැනීම. එතකොට මෙන්න මේ ඔස්සේ අපි අනන් ගමන් මගේදී පිනුතුනි අපට ඊටාම වැදගත් කාරණා කිහිපයක් කියනවා. ඒ මූලිකම දේ තමයි සම්මා දිට්ඨිය කියන කාරණය. අපේ දැක්ම අප වඩාත්ම නිර්වෘල් කර ගන්නට ඕන, නිවැරදි කර ගන්නට ඕන. අපේ දැක්ම ඒකට කියනවා සම්මා දිට්ඨිය කියලා, දිට්ඨි සම්පන්න භාවය කියලා කියනවා, ඥානය කියලා කියනවා, දහම් ඇස කියලා කියනවා, දිට්ඨි සම්පදා කියලා කියනවා, ඥාන, ධම්මචක්කු මේ වගේ නොයෙක් නම් බුදු දහම තුළ සඳහන් කරලා තියෙනවා. දහම් ඇස අප පහල කරගන්නට ඕන. යථාර්ථවාදීව ලෝකයේ දේශාව බලන්නට ඕන. අන්නේ බලන්න හේතු වන කරුණු කිහිපයක් ධර්මයේ තුළ සඳහන් කරනවා. සම්මාදිට්ඨියට උපකාරවත් බව ලබන්න හේතු වන කාරණා භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඒ තමයි විශේෂයෙන්ම අනුසත අනුස්සරිය සූත්‍රය ආදී අනුග්‍රහිත සූත්‍රය ආදී තැන්වලදී අපට මේ කාරණා දැක ගන්න පුළුවන්. මේ සම්මාදිට්ඨියට උපකාරවත් බව ලබන කාරණාවලින් පළවෙනි කාරණේ තමයි සීලානුග්‍රහිතායත හෝතේ කියන කාරණය. අප නිතර සිල්වන්ත භාවයෙන් අපේ මේ සම්මාදිට්ඨිය ශක්තිමත් කරගන්නට ඕන. අපේ කයින් යමක් කරනවා නම් අපේ කයින් කරන දේ ගැන ඉතාම සැලකිලෙන් අවධානයෙන් ඉන්නට ඕන. වචනෙන් යමක් කතා කරනවා නම් ඒ කතා කරන වචනය ගැන අපට නිතරම වගකීමක් සැලකිල්ලක් තියෙන්නට ඕන. මේ කායික වාචික සංවර දෙකෙන් දෙකිනුත් වඩාම වැදගත් වෙන්නේ අපේ වචනය කියන එක පිළිබඳවයි. වචන ගැන අපි වාක් සැලකිලිමත් වෙන්නට ඕන. අපි කොයිතරම් ආධ්‍යාත්මිකව දියුණු වෙනවාද කියන එක බලන ප්‍රධානතම සංකේතයක් තමයි අපේ වචනය අපි කොයිතරම් දුරට පාලනය කරගෙන ඉනවාද කියන කාරණේ. එහෙදි සඳහන් කරනවා ප්‍රධාන වශයෙන් බොරු කීම, ඒ වගේම කේලම් කීම, හිස් වචන කීම, රළුව පරුස වචන කීමෙන් වැළකීම කියන මෙන්න මේ දේවල් අපේ වචනේ වාක් සංවර කරගන්නට ඕන. ඒ විතරක් නෙවෙයි අප කතා කරනකොට අපේ ආධ්‍යාත්මික දියුණුව ඉදිරියෙන් තියාගෙන අපේ හිතට බාධාවක් නොවන විදියට, හිතේ ලස්සන නැති නොවන විදියටම අපි අපේ වචනේ නිතර පාවිච්චි කරන්නට ඕන. එතෙන්දී සඳහන් කරනවා වැදගත්ම කාරණයක්. ඒ තමයි ධම්මී වාක්තහ අරියෝ වාතුන්හි භවෝ කියන කාරණය. අප කතා කරනවා නම් ධර්මක දෙයක්ම කතා කරන්නට ඕන. යහපත කරන දෙයක්ම කතා කරන්නට ඕන. එහෙම නැත්නම් හැකිතාක් නිහඬ වෙන තරමට තමන්ට ලොකු සැනසීමක් තියෙනවා. මෙන්න මේ විදිහට ආරම්භ කරන අපේ සම්මා දිට්ඨියේ මුල් පියවර සීලානුග්‍රහයට හොදේ කියපු විදිහට සීලයෙන් අනුග්‍රහවත් බව ලබන්නට ඕන. ඒ විතරක් නෙවෙයි සුතානුග්‍රහයට හොදේ නිතරම ශ්‍රුතවන්ත භාවයෙන් අප අනුග්‍රහවත් බව ලබන්නට ඕන. අපේ කනට ධර්මයෙන් නිතර ඇහෙන්නට ඕන. ඒ ඇහෙන දේ අපට වඩාත්ම තේරෙන, සම්මාදිටිය දිනු වෙන, ප්‍රඥාව දිනු වෙන දෙයක් වෙන්නටත් ඕන. ඒ නිසා අපට නිතර ඇහෙන දේ අපේ ජීවිතයට සම්බන්ධ වෙන දෙයක් සහ ජීවිතය පුරාම නිතර රැව් පිළිරැව් දෙන දෙයක් වෙන්නට ඕන. සුතානුග්‍රහයට හොදි. ඊළඟ සඳහන් කරනවා සාකච්ඡානුග්‍රහයට හොදි. සාකච්ඡාවෙන් ධර්ම සාකච්ඡාවෙන් අනුග්‍රහවත් බව ලබන්නට ඕන. අප ධර්මයට අදාළ දෙයක්ම නිතරම කතා කරන්නට ඕන. පිට ගියොත් අපට ලොකු පාඩුවක් වෙනවා. ඒ නිසා බලන පොතපත, ඇහෙන දේවල්, කරන සාකච්ඡා සියල්ලක්ම අපේ ආධ්‍යාත්මික දියුණුව සඳහා හේතු වන දෙයකට යොමු කරගන්නට අප දක්ෂ වෙන්නට ඕන. එතකොට සීලෙන් අනුග්‍රහවත් බව ලබන්නට ඕන, සෘතුවන්ත භාවයෙන් අනුග්‍රහ ලබන්නට ඕන, සාකච්ඡාවෙන් අනුග්‍රහවත් බව ලබන්නට ඕන. ඒ වගේම සමථානුග්‍රහයට පෝතේ සමතෙන් අනුග්‍රහවත් බව ලබන්නට ඕන. හිතේ කිසියම් කුසල අරමුණක් විශේෂයෙන්ම සමත භාවනා කමටහනක් නිතර නිතරම අප පුහුණු කරන්නට ඕන. භාවනා කමටහන 40ක් දේශනා කළ තියෙන ධර්මයේ තුල ඒ නිතරම එක කමටහනක් පුහුණු කරන්නට ඕන. හැමදාම උදෑසන අවදි වුණාම හිතන්න මම අද මෙන්න මේ කමටහන වැඩිපුර පාවිච්චි කරන්න ඕන කියලා. අද මම වැඩිපුර බුදුගුණ භාවනා වඩනවා. අද මම වැඩිපුර මෛත්‍රී භාවනා වඩනවා. අද මම වැඩිපුර ධාතු මනසිකාරය වඩනවා. අද මම වැඩිපුර ආනාපාන සතිය වඩනවා. මේ වගේ හැඟීමක් අපට තියෙනට ඕන. දවස් තුනක් අපිට කොටස් වලට බෙදා ගන්න පුළුවන්. මම අද දවල් කාලේ වැඩිපුරම බුද්ධානුස්සතියෙන් ඉන්නේ. මම අද රාත්‍රී කාලේ වැඩිපුරින් මෛත්‍රී භාවනාවෙන්. එහෙම බෙදා ගන්නටත් ඕන. දුර ගමනක් යනවා නම් ඔබ වාහනයක සතකුන් සිය ගානක් වගේ යනවනම් ඇතමිට සිය සිය බෙදා ගන්න පුළුවන්. මම පළවෙනි සිය කියන්නේ මෛත්‍රී භාවනාවෙන්. දෙවෙනි සියම කියන්නේ බුදුගුණ භාවනාවෙන්. ඒ තරම්ම පින්තුනේ මේ කපේ දිනු වෙනට ඕන. එහෙම වෙනවා නම් තමයි තමන්ගේ ජීවිතේහි වෙනසක් වෙන්නේ පින්තුනේ. එහෙම නැතුණත් වෙනසක් වෙනවා ජීවිතේ. ඒ තමයි වයසට යන. වයසට යන වෙනස විතරයි වෙන්නේ. ඒ වගේම සීලගත් උදාසතර බණ උදාසතර පිනක් සිද්ධ වෙනවා. එදාට ටිකක් කනසීමේ ඉඳලා යන්න පුළුවන්. නමුත් එහෙම අවුරුදු 100ක් ගත වුණා ජීවිතේ ලොකුම වෙනසක් නම් වෙලා නැහැ. අන්නේ නිසා පින්තුනි ඒ ආධ්‍යාත්මික වෙනස වෙන නම් එහෙම පරිවර්තනයක් අපේ ජීවිත වෙනට ඕන සමත අනුග්‍රහයකට හොති. ඊළඟට විපස්සනා අනුග්‍රහයකට හොති. විපස්සනාවේ අනුග්‍රහවත් බාරවන්නට ඕන. ඒ මොකද්ද? ඒ තමයි ජීවිත යථාර්ථය නොනින් මෙනෙහි කරන්න ඕන පින්තුනි. සැබවින්ම මේ මොහොතේ අපේ ජීවිතයට එන්නේ මොකද්ද කියලා නොනින් තේරුම් ගන්නට ඕන. ඇත්තටම මේ මොහොතේ අපේ ජීවිතේ මොකන්ද වෙන්නේ කියන එක. මේ මොහොතේ අප අවිද්‍යාවෙන්ද ඉන්නේ ප්‍රඥාවෙන්ද ඉන්නේ කියන කාරණය නැවත නැවතත් බලන්නට ඕන. ඔබට මේ මොහොතේ හිතට මැවී තියෙන රූපය මේ ඉදිරිපස හෝ ලෝකේ කොහේ හරි තැනක ඒ විදිහට තියෙයි කියලා හිතනවා නම් ඒ අපේ ඉන්නේ අවිද්‍යාවෙන්. ඒ අපේ ඉන්නේ පටිසම්පාදේ දුක්ඛ සමුදය සත්‍ය තුල. අවිද්‍යා පත්‍ය සංඛාරා කියන මෙන්න මේ ස්වභාවය තුල අප ඉන්නේ. ඒක කෙලවරවන්නේ පින්තුනි භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව කියන ස්වභාවයෙන් එකවලක් අන බැරි පින්තුනි. මේ මොහොතේ අප නිහඬව උපේක්ෂාවෙන් හිටියත් අප ජරා මරණ ඉක්මවපු කෙනෙක් වෙන්නේ නැහැ. අනේ නිසා මෙන්න මේ අවිද්‍යා සාගත වින අප ප්‍රඥාවට ඔසවා තැබීම තමයි මෙන්න මේ විපස්සනා අනුග්‍රහයට හොති කියන කාරණය සිද්ධවන්නේ. එහෙනම් මොකද මේ මොහොතේ වෙන්නේ? අපේ අස්කන සාදීන්ද්‍රිය වලට පතිත වෙච්ච රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ රූපයටයි කාරණා. මේ මොහොතේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච මොහොතක අප මේ මනෝවිඥාණයෙන් ගනුදෙනු කරන අවස්ථාවක් මේක වෙනුනේ. මෙන්න මේක දකින්න බලන වාරගානේ වැඩි කිරීම තමයි විපස්සනානුග්‍රහයට හොති කියලා කියන්නේ. මේක ලේසි නෑ පින්නතුනි, සරල නෑ. මෙතෙන්ට එන්න නම් අර මුල් කාරණා පහෙන් උපරිම ලෙස සහයෝගය ලබා ගන්නට ඕන. සීලෙන් අනුග්‍රහවත් බව ලබන්නට ඕන. ශ්‍රෝතවන්ත භාවයෙන්, සාකච්ඡාවෙන්, සමතෙන් උපරිම ලෙස ඒ සඳහා සහයෝගය, අනුග්‍රහය, උපකාරවත් බව ලබන්නට ඕන පින්නතුනි. මේ සියල්ලටම මුල් වෙන ප්‍රධානතම කාරණය තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ශ්‍රද්ධා මූලිකා සබ්බේච කුසල ධම්මා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ශ්‍රද්ධාව තමයි සියලුම කුසල ධම්ම වලට මූලික පදනම කියලා දේශනා කළා. මොකද ශ්‍රද්ධාව කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දුක සහ දුකේ නිදහස් වීම ගැන තියෙන ප්‍රසාදය, විශ්වාසය. මොකද දුක කියලා කියන්නේ? අප නොදැනුවත්වම හිටියොත්, අවිද්‍යාවෙන් හිටියොත් බාහිර පේන රූපයට, නැත්නම් අපේ ශරීරයට, නැත්නම් කවලිකාර ආහාරයට, නැත්නම් පස් ආහාරය, විඥාන ආහාරය, මනෝ සංකේතන ආහාරය කියන මෙන්න මේ සතර ආහාරයේ හිත බැසගෙන අප කායික මානසික දුක් විඳින ස්වභාවය සහ යම් කිසි විටක අප ප්‍රඥාවෙන් හිටියොත් මේ මොහොතේ හරියට අවබෝධයෙන් හිටියොත් විපාක මට්ටමේ ස්කන්ධ ටික නිරුද්ධ වෙච්ච තැනක මේ අපතරණ මේ වර්තමානයේ ජීවත්වන අවස්ථාව කියලා කියන්නේ මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාන කියන අවස්ථාව කියන එක තේරුම් ගත්තොත් අන්‍ය අර්ථය තුල සැබවින්ම සිහියෙන් නොනින් ජීවත් වනොත් අප දුකෙන් නිදහස් වෙනවා කියන මෙන්න මේ ස්ථානය තමයි භාගතුන් වහන්සේ අපට පෙන්වා දුන්නේ. සාරසංකේ කල්පලක්ෂයක් පෙරම් කරලා බුදුරජාණන් වහන්සේ අනාවරණය කරපු ධර්ම මේකයි පින්නතුනි. මෙන්න මේ කාරණය නැවත නැවතත් හිතන්න ඕන පින්නතුනි. ඇහැට රූපයක් පේන හැම අවස්ථාවකදීම, අපේ දේශවන වලට ශබ්දයක් ඇහෙන හැම අවස්ථාවකදීම, නාසයට ගඳ සුවඳක් එන හැම අවස්ථාවකදීම, දිවෙන් රසයක් දැනෙන හැම අවස්ථාවකදීම, ශරීරයට පහසක් එන හැම අවස්ථාවකදීම තේරුම් ගන්න මේ විපාක මට්ටමේ නාම රූප දෙක නිරුද්ධ වෙච්ච තැනක මම මේ මනෝවිඥාණයෙන් කරන ගනුදෙනුවක් කියලා හිතා. අන්න එහෙම හිතන මොහොත තුල පින්නතුනි, බාහිර ලෝකයේ රූපයක් අපට අවිද්‍යාසහගතව නිර්මාණය වෙන්නේ නැහැ. හැබැයි අපට හිතලා ගන්න පුළුවන් ඕනනම් අපේ අම්ම තාත්ත සිහි කරන්න පුළුවන්, අප ගෙදර සිහි කරන්න පුළුවන්, අප ඉපදිච්ච ස්ථානයේ සිහිපත් කරන්න පුළුවන්, අපට ඕනෑම දෙයක් ඕන වෙලාවක සිහි කරන්න පුළුවන්. හැබැයි Taman දන්නව මේ සිහි කරන්නේ නුවණින් ඒ බාහිර රූපය තියෙන දෙයක් සිහි කරනව නෙවෙයි, Tamanගේම මනස මේ සිහි කරනවා කියන එක Taman දන්නවා. හැබැයි ਉਹ ඉදිරිපසට යනකොට ඔහුට ඇහැට නිර්මාණය වෙන රූපයත් ඔහු නුවණින් දකිනවා. මෙන්න මේ අවබෝධයේ හිටියොතින් අපට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්, ජරා මරණ වලින් නිදහස් වෙන්න පුළුවන් කියන විශ්වාසය හැම මොහොතෙම අඛණ්ඩව පවත්වා ගන්නට ඕන. අන්නේ පවත්වා ගන්න වැඩපිළිවෙලට අප කියනවා සතර සතිපට්ඨානය කියලා. දැන් මේ අසා දැනගත්තු කාරණය උදෑසන අවදිච්ච මොහොතේ පටන් රාත්‍රී නිින්ද යන මොහොත දක්වාත් හුස්ම ගැනීමේ පටන් අපේ ශරීරයේ මිය යෑම දක්වාත්, ආහාර ගැනීමේ පටන් අපේ ශරීරයෙන් ඒ ආහාර ඉවත් කිරීම දක්වාත්, අපේ සතර ඉරියව් හිටගෙන සිටීම, ඇවිදීම, හිටගෙන වාඩි වීම සහ සැතපීම කියන මේ ඉරියව් හතරෙදිම අඛණ්ඩව සිහියෙන් නුවණින් පවත්වා ගන්න ක්‍රමවේදයයි සතර සතිපට්ඨානෙ විදිහට දේශනා කළේ. අන්නේ සතර සතිපට්ඨානෙ තුල අපි ඉන්නවා නම් පින්තුනි, අපට බාහිර ලෝකෙන් අනතුරක් වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, අපට බාහිර ලෝකයට උපරිම යහපත කරන්නත් පුළුවන්. ඒ කරන ගමන් අපට දුකෙන් නිදහස් වීමේ මාර්ගය තුල ඉදිරියට යන්නටත් පුළුවන්. සහ අපට බාහිර කිසිම කෙනෙක් මත යැපෙන්න අවශ්‍ය නැහැ පින්තුනි. සාමාන්‍යයෙන් අපේ රැකියාව, අපේ ගේ දොර ආදී බාහිර දේවල් මත යැපෙන එක නෙමෙයි මේ කියන්නේ. අපට නිතරම මානසික පිළිසරණක් අවශ්‍ය වෙනවා. අපේ කාගෙහෙර රැකවරණය, ආදරය, විශ්වාසය, ආරක්ෂාව නිතර බලාපොරොත්තු වෙනවා පින්තුනි. අපට පාළුවක් දැනෙනවා. අපට සමහර බයක් දැනෙනවා කවුරුවත් අන්තිම මොහොතේ නැති වේද කියලා. අන්නේ නිසා ඒක යලි යලිත් පවත්වා ගන්නට අප ලොකු උත්සාහයක් දරනවා. උත්සාහයෙන් දරන දරනම වෙන්නේ ඇතැම් විට අපිට ළඟින් ඉන්න අය තවදුරටත් අයින් වීම වෙන්නේ. තමන් වාක් උදව් කරපු කෙනෙක් තමන්ට පිළිසරණට ඉන්න පුළුවන්. ඒක නා කරුණාවන්ත වුණොතින්, කෘතවේදී වුණොතින්. හැබැයි පිනුතුනි අද තියෙන වර්තමාන ලෝකයේ තුල අපට එහෙම උදව් කරපු අයවත් උදව් කරන්න කියලා බලාපොරොත්තු වෙන අමාරුයි. දැනටම බලන්න ඔබට දරුවෝ ඉන්නවා නම් ඒ දරුවෝ මේ මොහොතේ තියා තම තමන්ගේ දරුවාගේ වැඩපළ, තමන්ගේ ස්වාධීන වැඩපළ නැකී ආරක්ෂා ටික කරගෙන නේද ඉන්නේ. එහෙනම් පිනොත්ින් අප බලාපොරොත්තු වෙන පිළිසරණ අපට ලැබෙවිද කියලා හිතන අමාරුයි. අනේ නිසා හැකියතාක් ඉක්මනින් අප අපට මේ පිළිසරණ ධර්මය තුලින් රැක ගන්නට ඕන, ළඟා කර ගන්නට ඕන පිනොත්ින්. අනේක ළඟා කරගත්තු පමණට බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන අපේ ජීවිතය පුරාම නිරතුරුව රැකවරණයක් විදිහට අපිට ඉන්නවා. අපට කාලුවක් නැහැ පින්නතුනි. අපට කම්මැලි කමක් නැහැ. අපට නිතරම කරන්න දෙයක් පේනවා. ධර්මය තුල තමන් ඉන්නවා. අන්නේ දීම තුළින්ම බුදුරජාණන් වහන්සේ තමන් සමග වැඩ ඉන්නවා කියන හැඟීමක් තමන්ට එනවා. ඒ විතරක් නෙවෙයි, සරුවත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලා අපේ ආධ්‍යාත්මික ලෝකයේ තුල ඉන්නවා. ඒ වගේම කේමා උපලවන්න වැනි අය අපේ ආධ්‍යාත්මික ජීවිතය තුළ මිතුරන්සේ අපට ඉන්නවා. චිත්ත ගෘහපතියා, හත්තාලවක, කුජ්ජුතරාව, නන්දමාතා, විසාකා සුමනාදී මේ මගඵලලාභී උතුමන් ආර්ය උතුමන් අපේ දිවි මඟ පහන් කරනවා. අපේ දිවියට ආලෝකයේ සපයනවා. අපේ දිවිය සමග අඛණ්ඩ වෙන්න බව තමන්ට වැටහෙනවා. මෙන්න මේක තමයි පින්තුණි ආධ්‍යාත්මික ජීවිතයක ලක්ෂණය. මෙන්න මෙලෙස අප ජීවිතයේ සංකසාගතුතින් අප නිරතුරුව පුහුණු කර යුතු කාරණා විදිහට දක්වන්නේ ත්‍රිවිධ ශික්ෂාව. සීල, සමාධි, ප්‍රඥා කියන මෙන්න මේ කාරණා ටික. කායික වාචික සංවරය ඇති කරගෙන හිත සමාධිමත් කරගෙන විදර්ශනා භාවනා කිරීම. මෙන්න මේ තුන වඩන ගමනේදී පින්තුණි ආධ්‍යාත්මික ගමන් මාගේ සුවිශේෂම කාරණයක් විදිහට නිතර නිතර ධහම තුල අවධාරණය කරපු දෙයක් තමයි මෛත්‍රී භාවනාව පිළිබඳව පින්තුණි. උදෙක් මෙත්තා සාගත මනෝ කර්මය විතරක් නෙවෙයි මෙත්තා සාගත කාය කර්මය සහ මෙත්තා සාගත වචී කර්මය අප උපරිම ලෙස පුරන්නට ඕන. අපි වාඩි වෙලා ඇස් දෙක පියාගෙන සියලු සත්වෝ සුවපත් වෙත්වා කියලා මෙනෙහි කරන එක විතරක් නෙවෙයි. අපි වචනයක් කතා කරනකොට ඒ වචනේ ඇහෙන අය ගැන, බාහිර ලෝකය ගැන අප මෛත්‍රිය මේක කරන්න ඕන. එතකොට වචනවල එක්කන අඩුපාඩුවක් වුණත් ලොකු ගැටලුවක් නැහැ. ඇතැම් විට අපට වචනයක් හටලා වෙන්න පුළුවන්, ගොත ගැහෙන්න පුළුවන්. ඒ වුණත් ඒක ලොකු දෙයක් නෙවෙයි. අප දන්නවා අපේක මෛත්‍රී සාගතමයි කලිය කියලා. ඒ වගේම අපිත් එකට ළඟින් ඉන්න අයත් දන්නවා මෙයා හොඳ දෙයක් කිව්වේ කියලා. ඒ විතරක් නෙවෙයි කායිකව යමක් කරනකොට අපේක මෛත්‍රී සාගතම කරන්න ඕන කිනතනෙ. මෙන්න මේ විදියට අප වාඩි වෙලා පරයන්ක භාවනාවෙන් දෙනෙත් පියාගෙන සියලු සත්වෝ සුවපත් වෙත්වා කියන මෙත්සිතවිල්ලෙන් දියුණු කරගන්නා වූ අපේ මෛත්‍රිය වචන කතා කරනකොටත් කායිකව යමක් කරනකොටත් අපේ එක පුළුවන් තරම් දුරට දියුණු කරන්න ඕන පිනතුණි. ඒ වගේම ධර්මයේ විශේෂ කාරණයක් සඳහන් කරනවා ආවී චේවරහෝ චේව කියලා. ඉන්න තැනදීත් නැති තැනදීත් මෛත්‍රී සාගතවම ඉන්න කියලා. මේක නම් ටිකක් අමාරුයි වගේ නේද? ඉන්න තැනදී මෛත්‍රී වෙන වගේම නැති තැනදීත් මෛත්‍රීව ඉන්න කියලා. අනිත් අයට මේවට කියනවා සාරාණීය ධර්ම කියලා පේනතනි. භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන්ම දේශනා කළා සබ්‍රහ්මචාරින් වාසය කරනකොට එය සමග ඉන්න තැනත් නැති තැනත් මෛත්‍රී සාගතවම කායික ක්‍රියා කරන්නට ඕන, වචන කතා කරන්නට ඕන, සිතවිලි හිතන්නටත් ඕන. මේකත් වැදගත්ම කාරණයක්. බොහෝ විට අපි ඉදිරිපස ඉන්නකොට නම් වාක් මෛත්‍රී සාගත වගේ පේනවා. නමුත් නැති තැනදී එහෙමද කියලා වෙලාවට හිතෙනව නේද? එහෙම වෙන්න බෑ පින්නතුනි. ඉදිරිපසත් නැති තැනදී දෙකේදීම අප ඇසුරු කරන අය අප යම්කිසි කෙනෙක් ගැන කතා කරනවා නම් ඒ අය ගැන අප මෛත්‍රිය අඛණ්ඩව පවත්වා ගන්නට ඕන පින්නතුනි. මෙන්න මේක දිනු කර පමණට පින්නතුනි අපට අපේ ජීවිතයේ ලොකු වෙනසක් වෙනවා. මොකද්ද වෙනස? මේ මෛත්‍රියත් එක්කම පිනුතින් ලොකු කෘතඥ භාවයක් ඇති වෙනවා. ප්‍රතිවේදීත්වයක් හට ගන්නවා. අද බලන්න අප මෙතන මේ ආසනය අද වාඩි වෙලා ඉන්නවනම් අද අපට කෑම වේල ලැබුණනම් ඔබට මේ ධර්මය අද ලැබෙනවනම් ඔබ අද ගෙදර ඉඳලා මෙතෙන්ට ආවනම් උදේ මෝන හොදලා කොණ්ඩේ පීරලා ඔබ පිරිසිදු වෙලා මෙතෙන්ට වෙලා මේ අද මේස් දෙකක් දාගෙන වාඩි වෙලා ඉන්න මොහොත දක්වා ඔබට කී දෙනෙක් උදව් කළද බලන්න. පින්නොතනි මේ කාරණා අපට හිතෙනවා පින්නොතනි හිතෙන්නට ඕන. මේ ಗುಣධම් මේක අප ජීවත් වෙනවා නම් අපේ ජීවිතේ අඩුපාඩු හොවා කඩු වෙනවා. අපි අනිත් පැත්ත එක ගැටෙන ගතිය අනිත්‍යයට නිතර දෝෂ ආරෝපණය කරන ස්වභාවය අනිත්‍යයේ අඩුපාඩුකම් ගැන බලන එක පිනොතනේ හුඟා ජීවිතය අඩු වෙනවා. ඒ අඩු වෙනවා කියන්නේ අපි හුඟා කෙතින් සුවපත් කියන එක. වර්තමානයේ සමහර බටහිර උගතුන්ගේ ප්‍රකාශයක් තියෙනවා මේ බටහිර සහ යුරෝපයේ තියෙන ප්‍රධානතම කාරණයක් තමයි self hate කියන එක. අප අපේ හිතට හිතත් එක්කම අමනාපෙන් ඉන්නේ කියලා. මේකට හේතුව තමයි මෛත්‍රිය පාදක කරගත්තු මේ කෘතඥතාවය නැතිකම පින්නතුනි. මේ මෛත්‍රිය හටගත්තු ගමම පින්නතුනි අපට ජීවිතයේ මේ ජීවත් වෙන්න කී දෙනෙක් නම් උදව් කළ තියෙද කියලා අපට පුදුම විදිහේ හදවතී සහකම්පනයක් ඇති වෙනවා. අද බලන්න අදාපට උදේ වතුර නොතිබ්බනම් අපි රෙස්ට්‍රෝම් එකට ගිහිපු වෙලාව වතුර නොතිබ්බනම් අද උදේ මේ පැය ගන්න අපේ ජීවිතේ කොහොම වෙන්න තිබ්බද? ඒ එක කාරණයක් වෙනතුනි. අනිත් දේවල් ගැන 아무තේ කියන්න ඕනේ නැහැ. අපට අද ඉන්ධන නොතිබ්බනම් ගෑස් එක නොතිබ්බනම් වාහනේ ඒ එක කාරණයක් වුණත් බලන්න අඩු වුණා නම් අපට කොච්චර ජීවිතේ වෙනසක් වෙන්න තිබ්බද? අනේ සියලක්ම පිටුපස්සේ බොහෝ දෙනෙක්ගේ ලොකු උපකාරයක් අපට තියෙනවා. අපට ඇහැට පේන දේ විතරක් නෙවෙයි පින්නතුනි. ඇහැට නොපෙනෙන පැදිත් අපට පේන ගන්නවා. අපේන පාර විතරක් නෙවෙයි. ඒ පාර හදන කී දෙනෙක් උදව් කළාද? ඒ පාර හදන මට්ටමට වෙන විට මුලින් අඩි පාරවල ගිහිල්ලා ඊට පස්සේ අස්සයන්ගේ පිට ගිහිල්ලා ඊට පස්සේ තවත් අසර සිය ගානක් අස්ස කරත් පිට ගිහිල්ලා ටික ටික මාර්ග හොයාගෙන ඊට පස්සේ ඒ ගංගා උඩින් විශේෂ ඒ දඬු වාදිය දාලා ඒ ටිකෙන් ටික සංවර්ධන වෙච්ච මේ මහා මාර්ග නේද අද අපට කිසිවක් නොදෙන අද මේ තත්ත්වයට එන උදව් කලේ කියලා හිතනකොට ඒ පිටපස්සේ ජීවිත පරිත්‍යාග කරපු විශාල පිරිසක් අපට මතක් වෙනවා පේනතුනි. ඒ විතරක් නෙවෙයි අපේ ආහාර පාන අපට දෙන්න කී දෙනෙක් නම් මහන්සි වෙන්නේ නැද්ද? ඒ මහන්සි වෙන ගමනේදී ඇතැම් විට කොච්චරනම් සත්තුන්ට සත්තු පාලනය කරන්නද, කුමින් පාලනය කරන්නේ නැද්ද? ඔබ ඇතැම් විට නිර්මාංශ භෝජ්‍ය ආහාර වේලක් වෙන පුළුවන් පාවිච්චි කරන්නේ. ඒ වුණත් වෙනතුනේ ඒ සඳහා කොච්චරනම් සත්තු ජීවිත පරිත්‍යාග කරන්නේ නැද්ද? කොයිතරම් කෘමිනාශක දාන්නේ නැද්ද ඒවට? අපි වෙජිටේරියන් වුණත් වෙනතුනේ ඒ වෙජිටේරියන් ආහාර පදයට වුණත් සත්තු හොවා ජීවිත කැප කරලා තියෙනවා. අන්න ඒ නිසා ඒ සත්තු ජීවිත කැප කළා විතරක් නෙවෙයි ඒ අපට ආහාර පද සකස් කරන්න මහන්සි වෙච්ච ඇතැම් විට එයාගේ ජීවිතේ ඊළඟ ආත්ම භාවයේ අනතුරකට තියාගෙන තමයි දුගතිගාමී වෙන්නත් අවස්ථාව තියාගෙන තමයි එයා අපට මෙච්චර උදව් කළ තියෙන්නේ අප සුගතිගාමී කරවන්නත් අපට නිවන් මාර්ගය යන්නටත් වෙනතුනි. ඒ තරම් ස්වභාවයක් අපට ජීවිතයේ තේරුම් යනවා මේ මෛත්‍රී දිනුවමත් එක්ක. අනේ නිසා අපට වඩා වඩාත්ම දහම තුළ ඉදිරියට යන්නට ඕන සහ අප මේ දහම් මාර්ගය යන ගමන් ලෝකේ තව බොහෝ දෙනෙකුට උදව්පකාර කරන්නට ඕන. එයාට මෙත් වඩන්නට ඕන. එයාට පින් අනුමෝදන් කරන්න ඕන කියන හැඟීමක් අපේ හදවතට ඇති වෙනකොට පින්නතුනි. එලෙස අපේ හදවත ලතේ තුනේ නැත්නම් පින්නතුනි. සැබවින්ම අපට මේ ආධ්‍යාත්මික ගමනේ ඉදිරියට යන්න පුළුවන් කමක් නැහැ පින්නතුනි. අනේ නිසා තමයි කරණීයමිත සූත්‍රයේ සඳහන් කරන්නේ යන්තං සන්තං පදං අවිසමේච්ඡ සබ්බේ සත්තා බාධ සුඛිතතා කියලා. යම් කිසි සාන්ත පදයක් කරා යන කැමති නම් ඒ කෙනා විසින් සීල සත්ව සූපත් වෙත්වා කියන මෙස්සිත වඩන්නයි කියලා දේශනා කළා. අනේ නිසා මේ ආධ්‍යාත්මික ගමන් මාර්ගය ශ්‍රද්ධාවෙන් පදරම දාගෙන සීලෙන් පෝෂණය වෙලා මේක ඉදිරියට යද්දී මෛත්‍රියෙන් සුවිශේෂී වූ උපකාරයක් අපට සපයනවා. ඒ මෛත්‍රිය සමාජගත ජීවිතයේදී සතුටෙන් සහනෙන් සැනසීමෙන් ජීවත් වෙන විතරක් නෙවෙයි අපේ ලෞකික කුසල ඉහළට දියුණු කරගන්නටත් ඒ විතරක් නෙවෙයි පින්නතුනි අපට මේ ජීවත් වෙන කාලයේහි වරාත්ම සුහඳව මානසික සැනසීමෙන් ජීවත් වනටත් මෛත්‍රී උපකාරයක් වෙනවා. ඒ නිසා මෙන්න මේ කරුණුවලින් අප ටිකෙන් ටික ඉදිරියට යනකොට අපට ධර්මයේ තියෙන සම්දිට්ඨිකෝ අකාලිකෝ කියන ගුණ දෙක ප්‍රකට වෙන්නට ඕන. සාන්දෘෂ්ටික අකාලික කියන එක. ඒ ධර්ම මෙලවදීම අපට එහි ප්‍රතිඵල පේන ගන්නවා. කාලයක් අප අඛණ්ඩව මේ ධර්ම තුල පෝෂණය වුණොතින් නොයෙක් ආකාරයෙන් අපට මෙහි ප්‍රතිඵල පේන ගන්නවා පින්නතුනි. එකාතකින් අප කාලයක් ධර්මයේ හැසිරෙනකොට අපට මිතුරු වෙච්ච අය කාලයක් ඇද්දී එකම net එකක් වගේ එකට මුණ ගැහෙනවා. මනුෂ්‍යයන් අතර විතරක් නෙවෙයි පින්නතුනි. සතා සිව්පාවගේත් අපට යහළුව ඉන්න ගන්නවා. අපට පේන ලෝකේ විතරක් නෙවෙයි අපට නොපෙනෙන අමනුෂ්‍ය ලෝකයේත් අපට යහළුවන් ඉන්නවා. සාමාන්‍යයෙන් විතරක් නෙවෙයි පින්නතුනි. අපට ගහකොළත් යාළුවන් බවට පත් වෙනවා. එළියට බැස්සාම අපට පේන මල් ගහ, ගෙඩි තියෙන ගහ මේ හැම දෙනාම යාළුවන් වගේ අපට පේන ගන්නවා. මල් ගහ දැක්කම අනේ මල් ගහ සතෙක් වගේ කියලා හිතලා, යාළුවෙක් වගේ කියලා හිතලා ඒ මල් ගහටත් අපි ස්තුති කරනවා. ලස්සන මලක්, සුවඳවත් මලක් ඔයා මට දීලා තියනවාද? තියනවා නේද කියලා අප කෘතඥ වෙනවා පින්නතුනි. ගහකොළේ තියෙන දේවල් දැක්කම අනේ මගේ මේ කුසගිනි නිවන නේද මෙයා බලාගෙන ඉන්නේ? මගේ ඇස ලස්සන කරන නේද මේ බලන් ඉන්නේ? මගේ හිතේ දුක සංතාපය දුරු කරන නේද මේ ගහකොළත් මට මන් දිහා බලාගෙන ඉන්නේ කියන හැඟීමක් වෙනතුනේ අපට ඇතිවෙනවා. මෙන්න මේත් එක්ක හිතේ තියෙන සංතාපය දුරු වෙලා යනවා. හිතේ තියෙන පීඩා ආතතිය දුරු වෙලා යනවා වෙනතුනේ. මුළු ලෝකයක්ම අප වෙනුවෙන් කටයුතු කරන පිරිසක් ඉන්නව නේද කියලා අපට හිතෙනවා. එහෙම හිතනකොට වෙනතුනේ යාළුවා මට කෝල් කරේ නැහැ, මැසේජ් එකක් එව්වේ නැහැ කියලා දුක් වෙන දෙයක් නැහැ. මේ ගහකොළ සතා සිව්පාවක ඉඳන් හැම දිනෙකම තමා වෙනුවෙන් මෙච්චර වැඩ කරද්දී අමුතියෙන් ඔබ වෙනුවෙන් කතා කරන්න අවස්ථාවක් නැහැ. දැන් පන්සලට ආවත් ඔබ ළඟට ඇවිල්ලා කතා කරේ නැහැ, hina වුණේ නැහැ කියලා අමුතියෙන් හිතන්න එපා. ඔබ වෙනුවෙන් දවස් ගාණක් ඉඳලා මේ ශාලාව හදලා මේ ලස්සනට කොට දාලා මේ අපේ අයියා මේ මල් හැම හදලා ඔබට ලස්සනට පේන්න මේ හැමදේම ඔබ වෙනුවෙන් මේ සකස් කරලා තියෙන්නේ. ඔබට කැම් බීම සෝදානම් කරලා වතුර බෝතලෙ ඉඳන් තියලා හැමදේම සෝදානම් කරලා ඉඳිද්දී ආයේ ඔබ වෙනුවෙන් සැලකුවේ නැහැ කියලා අමුතෙන් හිතන දෙයක් නැහැ. ඔබ එන්න කලින් ඉඳන්ම ඔබ පිළිගන්න ඔක්කොම සෝදානම් කරලා තියෙන්නේ. මෙන්න මේත් එක තියෙන තුනි අපට අප තන නෑ, තනි නෑ කියන හැඟීමක් එනවා. අප නොසලකා හැරියේ නෑ කියන හැඟීමක් අපට එනවා. ඒත් එක තවත් අපට ආධ්‍යාත්මික ඉදිරියට යන්න ඕන කියන ලොකු හැඟීමක්, ලොකු උනන්දුවක්, අභිප්‍රේරණයක් අපේ ජීවිතය ඇති වෙන්නට ඕන. පින්වතුනි, අද අප විශේෂයෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව. ඒ අතරත් විශේෂයෙන්ම දර්ශනයත් එක්ක යන සීලයත්, දර්ශනයත් එක්ක යන සමාධියත්, ඒ දර්ශනයත් එක්ක යන ප්‍රඥාවත් අප විශ්සර කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, අප ආධ්‍යාත්මික ගමන් මගේදී භාගතුන් වහන්සේ දේශනා කළා දුක සංතාපයේ දුරවන මාවතෙහි ප්‍රතිපදාව විදිහට දේශනා කළේ සීලේ පටිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් කියලා. සීලේ පිළිදලා චිත්ත භාවනාවත් පඤ්ඤා භාවනාවත් නැත්තම් සමත විදර්ශනා කියන දෙක දිනු කරන්න ඕන කියලා. සීලය කියන්නේ සාමාන්‍යයෙන් අපේ කායික වාචික සංවරයෙන් තමයි පටන් ගන්නෙ. එතනින් පටන් ගන්නා වූ මේ සීලය අපට දර්ශනයක් එක්ක එකතු වෙනකොට එකතකින් අප කම්මසකත සම්මාදීත්‍ය තුළටපත් වෙලා පංචශීලිය ආරක්ෂා කරන්න බඩපත් වෙනවා. පංචශීලිය ආරක්ෂා කරන ගත්ත වෙලා ඉඳලම පිනතුනි ජීවිතේ දෙන තියෙන කරදර කම්කටොළු රැසකින් අපට නිදහස් වෙන්න පුළුවන්. ජීවිතේ කොතන හෝ වැරද්දා කඩුපාඩුවක් සිදු වෙලා තියෙනවා නම් ඊට බොහෝ විට හේතු වෙලා තියෙන්නේ පංචශීලයේ කිසියම් අංගයක් හෝ කිහිපයක් කඩවීම. අප පංචශීලිය ආරක්ෂා කරනවා නම් අපට ලොකු රැකවරණයක් ජීවිතේ ලැබෙනවා. මේ ජීවිතේ රැකවරණ විතරක් නෙවෙයි, ඒක සඳහන් කරනවා පුඤ්ඤාදිසන්ද සූත්‍රයේදී පංචශීලිය ආරක්ෂා කිරීම මහා පුණ්‍ය ගංගා පහක් විතර දේශනා කරනවා. ජීවිතේ පින් උල්පත් පහක් ගලාගෙන එන ගන්නවා පංචශීලිය ආරක්ෂා කරන පටන් ගත්ත මොහොතේ පටන් පින්නතුනි. මෙන්න මෙතනින් ආරම්භ වන සීලය තවත් අප සංවර්ධනය කරලා දිට්ඨිංච අනුපගාම සීලවා දස්සනේන සම්පන්නෝ කියන මට්ටමට යනවා. දෘෂ්ටීට නොපෙමින දර්ශනීය යුක්ත සීලක් බවට මේ අනට ඕන මේක. නැත්තම් සම්මාදිට්ඨි පුරේ ජවන් කියපු විදිහට සම්මාදිට්ඨිය පෙරට කොට යන සීලයක් වෙන්නට ඕන. ඒ මොකක්ද ඒ කියන්නේ? මේ සීලය රකිනකොට අපට මනාවෝ දැක්මක් දර්ශනයක් තියෙනට ඕන. මොකද දර්ශනය? අපේ ජීවිතයේ අවසාන ඉලක්කය, අපේ ස්පිරිචුවල් ගෝල් එක මොකක්ද කියන හැඟීම, ඒ ආධ්‍යාත්මික සිහිනය ඉදිරිපස තියාගෙන තමයි අප මේ සීලය රකින්නේ. මොකද අපේ ආධ්‍යාත්මික ඉලක්කය යත්තනාමංච රූපංච අසිය සමපරුජ්ජති, නාම රූප දෙකෙන්ම නිදහස් වීම. වෙනත් විදිහකින් කියනවා නම් යත්ත පටවේච ආපෝච තේජෝ ආයෝ නගාදති කියපු විදිහට මුලින්ම සතර මහා බෝධ රූපෙන් හිත නිදහස් කර ගැනීම. අපට දුක එන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව කියන්නේ අපේ හිත සතර මහා භූත රූපය පදනම් කරගත්තු කිසියම් රූපයක නිතරම හිත බැසගෙන තියෙන්නේ. අන්නේ නිසා තමයි අපි ජරා මරණ ආදී අනේක විද දුක් වලට මුහුණ පාන්නේ. අන්‍යතනින් නිදහස් වනට, රූපයන්තේ නිදහස් වෙනට, අනිත් අතින් නාමය නම් වූ චිත්ත කයසික දෙකෙන් නිදහස් වෙනත් තමයි මේ ගමන යන්නේ කියන හැඟීම අපිට තියෙනට ඕන. මෙන්න මේ ආධ්‍යාත්මික සිහිනය අපේ අවසානයේ තියාගෙන තමයි අප මේ හැම දෙයක්ම කරන්නේ. දැන් අපි කිමු රැකියාවක් කරන කෙනෙක්. රැකියාවක් කරන්නේ ගෙයක් හදාගෙන නම්, ගෙයක් හදන නම් යාගේ හිතේ නිතරම තියෙන අර ගේ හදන අදහස තමයි තියෙන්නේ. අපි ගමනක් යනවා නම් ගමනාන්තය ගැන නම් නිතර හිතේ තියෙන්නේ. අන්නේ ගමනාන්තය හිතේ තියාගෙන තමයි හැම දෙයක්ම කරන්නේ. ඒ විතරක් නෙවෙයි, ඒ ගමනාන්තයට හානියක් නොවන විදිහට තමයි හැම දෙයක්ම අප සංවිධානය කරගන්නේ. අපේ ගුවන් ගමනක් යනවා නම් අප අවසානයේ දක්වාම අපි ලොකු මුදලක් වියදම් කරලා ඉන්නේ. ඒ වගේම මේ අවසානයේදී අපි ලොකු බලාපොරොත්තුවක් ඉෂ්ට කරගන්නේ මේ යන්නේ. එක්ක රැකියාවකට යන්න, එක්ක සම්මන්ත්‍රණයකට යන්න, එක්ක අපේ ඥාතීන් බලන්න, කුමන හෝ කාරණයකට තමයි අප මේ යන්නේ. අන්නේ යන ගමන මගේදී මගදී පොඩි පොඩි දේවල් උනාට අප කලකිරෙන්නේ නැහැ. රණ සරුවල් වෙන්න යන්නේ නැහැ. ගහ බැන ගන්න යන්නේ නැහැ. දැන් ගුවන් යානයක තියද්දි එහෙම නේද? අපි කොච්චර කැම්පස්වද නේද යන්නේ? අර පොඩි ආසනයක හිරවිල චූටි එකක් අපි යනවා අද්දකට ළඟ තියාගෙන. සිල් ගත්තට වඩා හොඳට සංවර යනව අඩු ගානේ කාත් එක්කවත් කතා කරන්නවත් ඥාති. කෑම ටිකක් දුනොත් පොඩ්ඩක් හරි ඒක හැම කාලෙම හැම තියලා පැය ගණන් පැය 8 10 16 එක දිගටම යනවා. සීට් එක පොඩි කියලාවත් උද්ඝෝෂණ කරන්නේවත්, රෙස්ට්රූම් එක කුඩායි දොර පොඩි යන්න බෑ කියලාවත් කිසිම කතාවක් නෑ. වචනයක් කතා කරන්නේ. ඇයි එහෙම අපි කරන්නේ? අපි ලොකු මුදලක් වියදම් කළා මේ තියෙන්නේ. අපි ලොකු බලාපොරොත්තුවක් තියෙන මේ ගමනාන්තයට යන්න. අන්න ඒ නිසා අපි තාම සංවර සීලිය වේදාට අර ගමන යනවා පිනතු. කවුරු හරි දෙයක් කියලා කිව්වොත් නීතියක් එහෙම එහෙම කරනවා අය වාදිවාදේ කරන්නේ. බෙල්ට් එක දාගන්න කිව්වොත් එහෙම දාන. බෑග් එක යටින් තියාගන්න කිව්වොත් යටින් තියාගන්න. යට තියන්න බෑ උඩින් දාන කිව්වොත් එහෙම තියනවා. ආයි වචනයක් කතා කරන්නේ. පිනතුනි බලන්න. අන්නේ වගේ තමයි අපිත් මේ අපරත් මේ ලොකු ආධ්‍යාත්මික ඉලක්කයක් ආධ්‍යාත්මික ගමනක් වෙනතන අපිට තියෙනවා. මේ දුකේ නිදහසීමේ ගමන. මේක අර ගුවන් යානයකට ගුවන් ටිකට් පතක් ගත්තා වගේ කතාවක් නෙමෙයි මේක. මේක සසර ආත්මවත් සිය ගානක් ප්‍රාර්ථනා කරලා පින්කම් කරලා ළඟාගත්තු ටිකට් එකක් මේ තියෙන අපිට. සුගතියක් ලබාගෙන, සද්ධාව ලබාගෙන, බුද්ධෝත්පාදේ ලබාගෙන, පතිරූපදේශ වාසයක් ලබාගෙන, බුදුදම සංඝකෙන තෙරුවණෙහි ඇසුර ලබාගෙන, හොඳ මානසිකත්වයක්, සාමකාමී වටපිටාවක්, නිරෝගී ජීවිතයක්, හොඳ බුද්ධිඵලයක්, බුද්ධිසහපලතාවයක් කියන මේ සියල්ලක්ම සඳහා පිනතුණි අප ආත්මභාව සිය ගානක් වැඩපල කරලා තියෙනවා, පින්කම් කරලා තියෙනවා, මේවට මග වියදම් ගෙවලා තියෙනවා අපි. අන්න එහෙම ලැබපු ජීවිතයක් අප මේ තියෙන්නේ. ඒ වගේම අපේ ජීවිතයේ මේ මට්ටමට ගන්න අපට සසරේදී කල්ප ගානක අමල තාතල උදව් කළ තියෙනවා. ඒක බලාපොරොත්තු අප සඵල කරන්න ඕන පිනතුනි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් යැපීම කළ තියෙනවා. ස්වාමීන් වහන්සේලා වසර 2500ක් මේ දහම් පණිවිඩය රැගෙන එනට බොහොම වෙහෙස මාසෙලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේලාට තව බොහෝ පිරිසක් ශ්‍රමයෙන් දායකත්වයේ දක්වල තියෙනවා. අන්නේ වෙලෙ කැපවීමක ප්‍රතිඵලයක් භුක්ති විඳින මේ අවස්ථාවේ අපේ මේ ගමනයි ඊටාම නිර්වෘල්ව ඊටාම නිවැරදිව ඊටාම සාමකාමීව මේ ආධ්‍යාත්මික ඉලක්කයට හානියක් නොවන පරිදි ඊටාම පරිස්සමෙන් ගෙන යන ගමන් මග තමයි පිනතුණි සීලය කියලා කියන්නේ. ඒ සීලය සාමාන්‍යයෙන් කායික වාචික සංවරීතරක් නෙවෙයි. අනුමත්තේසු වජ්ජේසු බයිනස්සාවේ කියලා කියනවා. ඉතාම කුඩා වූ වරදක් කරන්න තරම් බිය වෙනවට වන අපි. සුළු වරදක්වත් අපේ නොවන විදියට නැකකුද්දන් සමාචරයේ කිංචි යේන විඤ්ඤෝ පරි උපදීයම් කියපු ආකාරයට ඉතාම සුළු වරදක්වත් නොකරන ආකාරයට අපේ ජීවිතයේ කලමනාකරණය කරගන්නට ඕන. දිවමඟ සකස් කරගන්නට ඕන පිනතුනි. ඒක අපට අමාරු දෙයක් නෙවෙයි. මේ ඉලක්කය මේ ස්පිරිචුවල් ගෝල් එක අපේ ඉහළම තැනින් හිතේ තියාගත්තොත් අපට මේ සීලය අමාරු දෙයක් නෙවෙයි පිනතුනි. මේ සීලය අපට ඇත්තෙම පහසුවක්. අපට සතුටක් ඒක. අපට පිනතුනි බොරුවක් කියනවට වඩා බොරුවක් නොකියන්නේ පහසුවක් වෙනවා අපට. අපට දෙන්නේ බිඳවන කියලාම කියනවට වඩා අපට එහෙම නොකියන්නේ පහසුවක් වෙනවා. වෙනත් කෙනෙක්ගේ හිතක් රිදවන වචනයක් කියනවට වඩා එහෙම නොකියන්නේ අපට පහසුවක් වෙනවා පිනතුනි. ඒ සත්‍යනයක් කියලා අනිත්‍යගේ අප්‍රසාදයට භාජන වෙනට වඩා එහෙම නොකිය කටපරිස්සම් කරන් ඉන්න එක අපට වෙනුතුනේ පහසුවක් වෙනවා. සීලේ කිසි වෙලකට අපට අපහසුවක්වත් බරක්වත් පීඩනයක්වත් වෙන්නේ නැහැ. සැබැලෙසම මේ ආධ්‍යාත්මික ගමනමග හඳුනාගත් වෙනකොට ඒක යාට පහසුවක්මයි. යාට හරි සැහැල්ලුයි ජීවිතේ. කිසිම තැනක බයක් නැතුව නිදහසේ යන්න පුළුවන්. ඕන කෙනෙකුට මුහුණ දීලා සිනහවෙලා කතා කරන්න පුළුවන් Tamanට. බියක් සැකක් නැතුව ජීවත් වීමේ මේ හැකියාවට බුදුදහමේ කියනවා විසරද භාවය කියලා. ඌට බයක් නැහැ. සැකයක් නැහැ. අන්නේ ජීවිතය ලොකු වාසියක් වෙනවා. එතකොට මේ සීලය ඉහළට යනකොට පිනතුනේ සම්මා දිට්ඨියේ පෙරමුණේ යනකොට ඒක සම්මා සංකප්පයත් එක්ක පෙරටු යනකොට මේ සීලය සම්මා වාචා සම්මා කම්මන්ත විතරක් නෙවෙයි පිනතුනි. ඒක සම්මා ආජීවියත් එක්ක වඩාත්ම සමර්ධනය වෙන්නට ඕන. අප අපේ ජීවිතය පාත්‍රා ගන්නට උපයා ගන්නා වූ හැම දෙයක්ම මෙල මුදලේ ඉඳන් පහසුකම් වලින් ඉඳන් මේ හැම දෙයක්ම ඊටාම නිවැරදිව ඊටාම සාධාරණව කරන්න තරම් අප උත්සාහවන්ත වෙනවා මේ දැක්මට ආවට පස්සේ. ඔහු ඒ හැම දෙයක්ම කරන්නේ ඉතාම සතුටෙන් ඉතාම සැනසීමෙන් තමයි මේ කටයුතු කරන්නේ. මේකට කියනවා සීලය කියලා. අන්නේ සීලයත් එක්ක ඊළඟට යන ඊළඟ පියවර තමයි සමාධිය කියලා කියන්නේ. කිසියම් භාවනා කමඨහනක් පුහුණු කරමින් හිතේ තියෙන නීවරණ යටපත් කරගන්නවා. මෛත්‍රී භාවනාව, පුදුගුණ භාවනාදී මේ වගේ භාවනාවක් වෙනතුනේ අප නිතරම පුරු කරන්න උත්සාහ ගන්නට ඕන. ලොකෝ කාලයක් එකපාර බැරි වෙන පුළුවන්. අඩමු වශයෙන් විනාඩි දෙකක්වත් එක මොහොතක අප හිත එක අරමුණක තියාගන්න උත්සාහ ගන්නට ඕන. මුලදී ටිකක් අමාරුයි. නමුත් කාලයක් ඇද්දේ පේනොතන මේක තමන්ට පහසුවක් වෙනවා. තමන්ට මේක විනෝදාංශයක් වෙනවා. වෙනද බාහිර දේවල් ඇසුරු කරන්න පුද්ගලයන් හොයාගෙන ගිහලා සතුට විඳපු අපි අපේ නිවසේ අපේ ඉන්න කාමරේම නැත්නම් අපේ නිවසේ වත්තේම ගහක් යට මල් ගහක් ළඟ භාවනා කරන එක තමයි තමන්ගේ ජීවිතේ සතුට ලබන දේ බවට පත් වෙන්නේ. gedare ස්ථාන කීපයක කාමර කීපයක පිනොතින භාවනාසන තියාගෙන ඉන්නට ඕන. වත්තේ පිටේ සීතල රස්නි අලු දවස්වල වත්ත කීප තැනකම තමන්ගේ භාවනා කරන ස්ථාන හදා ගන්න ඕනේ පින්නතුනි. ඒක තමන්ගේ සතුට දිනන නිස්සහනය බවටපත් වෙනවා. අපි බොහෝ විට සතුට හොයාගෙන ඈත ප්‍රදේශවල යන්නේ නිවාඩුවක් ලැබුණු ගමන්ම සතුට හොයාගෙන බොහෝ දුර බැහැර අපි ගිහිල්ලා මහන්සි වෙලා ඉන්නේ ආයි. නමුත් පින්නතුනි අප ඇත්තටම සතුට ලබන ක්‍රමය බුදුදහම තුලින් හොයාගත්තනම් අපට සතුට ලබන තැනක් අප ජීවත්වන ස්ථානයත් එකම් බවට පත් වෙනවා. සේවයක් කරන්න හෝ අනිත් ඇගිය යුතු කමක් කරන්න ඈතකට ගියාට කමන්නේ නැහැ. රැකිරක්ෂාවක් කරන්න ගියාට. නමුත් සතුට ලබන්න තියෙනවා නම් වෙනතනි සතුට ලබන්න තියෙන හොඳම ස්ථානය තමයි ඔබ වැඩිපුරම වියදම් කරපු ස්ථානය. වැඩිපුරම වියදම් කරපු ස්ථානය තියලා වෙනත් තැනකට අපි යනෝ නේද? ඒක වහලා තියලා දොරත් ලොක් කරලා සිකියුරිටි කැමරාක් දාලා ඒක හොඳට වහලා තියලා දුර යන සතුට හොයාගෙන අනිත් ඇගේ ගවලට. පින්නතුනි අප අපේ සතුට අපේ නිවසේදීම ලබන්න අප හුරු කරගන්නට ඕන. මෙන්න මේකට ප්‍රධානතම උපකාරයක් වෙනවා සමත භාවනාව. එක ඉරියවක වාඩි වෙලා බුදුරජාණන් වහන්සේගේ එක බුදු ගුණයක් අපට සීකරන්න පුළුවන්. අරහං අරහං අරහං කියලා නැත්නම් සුගත බුදු ගුණය සුගතෝ සුගතෝ කියලා මේ වගේ එක බුදු ගුණයක් අපට බොහෝ වේලාවක් මෙනෙහි කරන්න පුළුවන්. එහෙම නැත්නම් සීල සද්දෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා මෙනෙහි කරන්න පුළුවන්. නැත්නම් ධාතු මනසකාරය වඩන්න පුළුවන්. මේ අපේ ශරීරය සකස් වෙලා තියෙන මේ ධාතු හතර ගැන පඨවි ආපෝ තේජෝ වායෝ මේ හතර මෙනෙහි කරන්න පුළුවන්. නැත්නම් ආනාපාන සතිය වඩන්න පුළුවන්. උස්ම ගැනීම පිට කිරීම ගැන නාස්‍ය ආශ්‍රිත හිත තියාගෙන හොඳට බලාගෙන ඉන්න වර්තමානයි. බලන්න පිනොතනි මේ ආනාපාන සතියේ ඊටාම සෝදායි භාවනා ක්‍රම විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා ඔබට. කිරිටි වඩාම ලස්සන දකින්න කැමති නම් පිනොතනි ආනාපාන සතියත් එක වාසය කරන්න. ආනාපාන සතියට වැය කරන කාලය ටිකෙන් ටික වැඩි කරන්න. අන්න ඒ ආනාපාන සතිය තමයි අපෝ ජීවත් කරවන්නේ. භෞතික වශයෙන් අපෝ ජීවත් කරන විතරක් නෙවෙයි ආධ්‍යාත්මික වශයෙන් අපෝ පෝෂණය කරන්නේ. නිවන් මාර්ගය අපෝ පෝෂණය කරන්නේ සතරින් සම්පූර්ණව නිදහස් කරලා නෙත් වෙනතුනි මෙන්න මේ ආනාපාන සති භාවනාව. ඒ ආනාපාන සති භාවනාව වඩන හැම වෙලාවෙම සීකරන්න මම මගේ අම්මා තාත්තා වෙනුවෙන් පින්කමක් කරනවා කියලා පිනතුනි. ඔබ අවුරුද්දට වරක් ලොකු දානයක් දුන්නට වඩා වටිනවා එක විනාඩි 10ක් ආනාපාන සති භාවනා කරන්න පුළුවන්. මේක හොඳට මතක තියාගන්න. ඒ විනාඩි 10 ආනාපාන සති වැඩිම මේ ආත්ම භාවයේ අමර කාතර පින් වැඩිම විතරක් නෙවෙයි වෙනතනි. කල්ප ගණන් අතීතයේ හිටපු අපේ ආමරක සාතරට පින් වැඩෙන පින්කම. ඒ බොහෝ දෙනෙ සුභ කීඳගෙන අපදීහා බලලා අනේ මගේ දුව අනේ මගේ පුතා භවනා කරනවා කියලා ඔබ දිහා බලාගෙන සතුටු වෙන අවස්ථාව වෙනතනි. ඒ ඇට ඒ අවස්ථාව ලබා දෙන්න. ඔබ ඇත්තටම යට ඔබ ආදරේ නම් ඔබ කරුණාවන්ත නම් ආනාපාන සති භාවනාව කරලා ඔබේ ආමල තාතට සතුටටපත් කරවන්න. මෙන්න මේ සමතේ පිනතුනි සාමාන්‍ය සමතයක් නෙවෙයි. ඒ සමතය අර දර්ශනියත් එක්ක මුසු වෙච්ච සමාධිය සමත භාවනාවක් වෙන්නට ඕන. ඒ මොකද්ද? ඒ තමයි දුකේ හට ගැනීම හා නිරෝධය කියන්නේ මොකද්ද කියන එක අපේ හිතේ රැව් පිළිරැව් දෙන්නට ඕන මේ සමතය වඩන ගමන. ඒ මොකද්ද? ඒ තමයි දුක කියන්නේ මොකද්ද? දුක කියන්නේ සංකීර්ණ පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය නිරුද්ධ වෙච්ච බව නොදැන ස්පර්ශ සමුදය අන්ත ඉඳගෙන ඒ අවිද්‍යාසගතව ගන්නව නම් අන්නේ හටගන්නා වූ ස්කන්ධ පංචකය පංච උපාදස්කන්ධය බවට පත් වෙලා දුක හටගන්නවා කියන මේ අවබෝධයත් ඒක තේරුම් ගත්තොත් ඒ ස්කන්ධ පංචකය නිරෝධේ සාක්ෂාත් කරෝතින් ස්පර්ශ නිරෝධයට හිත තිබ්බොතින් පංච උපාදස්කන්ධයේ සපුරා දුර වෙන යන ආකාරයත් පිළිබඳව වූ මෙන්න මේ දර්ශනය නැත්නම් දුක්ඛ සමුදය සත්‍ය සහ දුක්ඛ නිරෝධ සත්‍ය පිළිබඳව වැටහීමේ යුක්තව මේ දුක් සත්‍ය අවබෝධ කරගෙන අප මාර්ග සත්‍ය වඩන වෙලාව පිනතුනේ. කුමක් හෝ වඩනවා නම් භාවයේ තබ්බ කියලා තියෙනවා නම් අප ඒ ඉන්නේ මොන සත්‍යයේද? අපේ ඉන්නේ මාර්ග සත්‍යයේ ඉන්නේ. අන්නේ මාර්ග සත්‍ය වඩන වෙලාවේදී දුක් සමුදය දුරු කරමින් දුක් නිරෝධේ සාක්ෂාත් කරමින් දුක් සත්‍යය පිරිසිදු දැනගමින් අපි වාසය කරන්නේ. දුක් සත්‍යම් පරිඤ්ඤයං සමුදය සත්‍යම් පහතබ්බං නිරෝධ සත්‍යම් සච්චිකාතබ්බං මග සත්‍යම් භාවය තබ්බං. දුක් සත්‍යය පිරිසිදු දැනගන්නට ඕන, සමුදය සත්‍ය දුරු කරන්නට ඕන, නිරෝධ සත්‍යයේ සාක්ෂාත් කරන්නට ඕන, මාර්ග සත්‍ය වඩන්නට ඕන. මේ හතරම කියන තුනේ එකට ගමන් කරන්නේ. මේන් එක සත්‍යයක් තේරුම් ගත්තොත් අනිත් සත්‍ය ටිකක් තේරුම් ගන්නවා. සත්‍ය දෙකක් තේරුම් ගත්තොත් අනිත් දෙකක් තේරුම් ගන්නවා. එක සත්‍යයක් වඩනවා කියන්නේ අනිත් සත්‍ය ටිකට අදාළ කාරණාත් අපි සිද්ධ කරනවා. එනිසා ජීවිතේ හැම මොහොතෙම බලන්න තමා මේ චතුරාර්ය සත්‍යයට අදාළ කාරණා සිද්ධ කරමින්ද ඉන්නේ කියලා බලන්න. එහෙම නැත්නම් ඔබ මේ සම්බුද්ධ ශාසනයෙන් ප්‍රතිඵල අරගනිමින්ද ඉන්නේ? එහෙමත් නැත්නම් ඔබේ ජීවිතයට උපරිම වටිනාකම ලබා දෙමින්ද මේ ඉන්නේ කියලා බලන්න. වෙනත් විදිහකින් කියනවා නම් එක හුස්මක් අරගෙන ඒ හුස්ම පිට කරන මොහොත තුළ ඔබ ධර්මයේ තුල වාසය කරනවාද කියලා බලන්න. එක හුස්මක්වත් පිනතුණි අපට නිකම් පිට කරන්න අයිතියක් නැහැ. ඒ හුස්මට බොහෝ දෙනෙක් වෙහෙස මහන්සිලා තියෙනවා. අපව දවසකට ජීවත් කරවන්න පිනතුණි හුස්ම ආස්වාස ප්‍රස්වාස වාර ගාන 23000කට වඩා ප්‍රමාණයක් ගන්නවා අපි එක දවසකට. එක දවසක් ඔබ ජීවත් කරවන හાર્ට් බීට් එක ලක්ෂයකට වැඩිය පිනතුණි. එහෙම කරලා ඔබ එක දවසක් මේ ජීවත් කරවන්නේ. ඒ ජීවත් වෙන්නේ නිකන් කාලයක නෙවෙයි, අතිශය දුර්ලභ වූ සුගතියක් ලබාගෙන ඊටත් වඩා දුර්ලභ වූ සම්බුද්ධෝත්පාද කාලයක් ලබාගෙන ඒ සම්බුද්ධ ශාසනයක් ලබාගත් මොහොතේ පින්නතුනි ඒ බෞද්ධයන් නාමෙන් ණයගේ තුත් දහස් ගානකට ලක්ෂ ගානකට කෙනෙකුට තමයි මේ දර්ශනය කියනක මුණ ගැහෙන පින්නතුනි. පින්කම් කරන අය ඉන්නවා, උදේ හවස පිරිත් අහන අය ඉන්නවා, මහා දානමය පින්කම් කරන අය ඉන්නවා, බුදු පිළිම හදන අය ඉන්නවා. ඒ අතුරුණු පින්නතුනි මේ දුකේ හට ගැනීම හා නිරෝධය පිළිබඳව කාරණේ අහන ලැබෙන්නේ ඉතාම සීමිත ප්‍රමාණයකට. ඒ අහන වේලාවෙදිත් ඇතැම් විට සීකල පණාවෙන් එක තීරුම් ගන්න අය හිටකට ආඩු. අන්න ඒ පිරිසෙන් කෙනෙක් තමයි ඔබ. මෙන්න මේක පින්නතුනි නැවත නැවතත් ඔබ හිතන්න. ඔබේ හුස්මට උපරීම වටිනකම ලබා දෙන්න. ඔබේ හුස්මට ඔබ උපරිම වටිනකම ලබා දුන්න කියලා කියන්නේ ලෝකයේ ඔබට උපරිම වටිනකම ලබා දෙයි. ඒ සති සම්පජයෙන් යුක්ත ඔබ ගන්න හුස්ම රැල්ල ඔබ අරගනිමින් ඔබ යම් තැනක යනවා නම් ඇවිදිනවා නම් ඒ ඇවිදින මාවත ඒ ඔබේ දෙපයට පැහැගෙන වැලි ටික දූවිලි ටිකට වඳින්නත් සත්පුරුෂ ලෝකයා සැදීම හැදින්නවා. ඒ ඔබේ ශරීරයේ මිය ගියපු දවසර ඔබේ කෙස් ටික අරගෙන ධාතු කරඬුවල තියලා වඳින්න. ඔබේ ශරීරයේ ඇට කැඹල්ලක් අරගෙන ධාතු කරඬුවල තියලා වැඳල සුගතිගාමි වෙන්න බලාගෙන ඉන්න පිරිසක් ලෝකේ ඉන්නවා. ඔබ ඒ අයට යම් උපකාරයක් කරන්න ඕන. ඒ සඳහා ඔබ උත්සාහවන්ත වෙන්න ඕන පින්නතුනි. අනේ නිසා මේ සමත භාවනාවක් විතර පුහුණු කරන්න. ඒ සමතේ අපි පුහුණු කරන්නේ අර අවසාන ඉලක්කයට නැත්තම් සංකීර්ණ පංච උපාදාන කන්දා කියනක පිරිසින් දැනගෙන ඒ පංචබල ස්කන්ධයට තියෙන ආසාව සපුරා දුරු කරලා ඊට මාර්ගය වශයෙන් තමයි අප මේ සමතය වඩන්නේ. ඒක නිකන් සමතයක් නෙවෙයි. ඒක සමාධි ස්කන්ධයක් බවට පත් වෙනවා. ඒ සමාධිය විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, වස්සංග පරිණාමයෙන් කියපු විදිහට ඒක විවේකයට, විරාගයට, නිරෝධයට, නිවනට නැමිච්ච සමාධියක් වෙන්නට ඕන. ඒ සමාධිය ප්‍රඥාව සමග එකට මුසු වෙච්ච දෙයක් වෙන්නට ඕන. සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යථාභූතං අයාති කියපු විදිහට ඒක සමාධිමත් වෙන හැම මොහොතකම ඒකena බලන්නේ මේ රූප ආදී ස්කන්ධ පංචකය හේතු ඇති කාලේ හටගෙන හේතු නිරෝධෙන් නිරෝධන ආකාරය හොදකින් පිනතුන. ඒකට කියනවා පඤ්ඤා භාවනා නැත්නම් විපස්සනා භාවනා එහෙමත් නැත්නම් විදර්ශනා භාවනා කියලා. හිත සමාධිමත් වෙන හැම මොහොතෙම රූපය හටගෙන නිරුද්ධුනා කියලා බලනවා. වේදනාව හටගෙන නිරුද්ධන ආකාරය සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය හටගෙන නිරෝධන ආකාරය. නැත්නම් ඇස ආදී ආයතන හටගෙන නිරුද්ධන ආකාරය. නැත්නම් රූප ශබ්ද ආදී බාහිර අරමුණු හේතු ඇති කල්ලි හටගෙන නිරුද්ධන ආකාරය බලනවා. නැත්නම් ඇස කියන ධාතුව, රූප කියන ධාතුව, චක්කු විඥාන ධාතුව ආදී මේ ධාතුව 18 හටගෙන නිරුද්ධන ආකාරය බලනවා. සමුදේවය බලනවා. උදාබ්බය ගාමිනී පඤ්ඤාවෙන් වාසය කරනවා. එහෙමත් නැත්නම් යම් කිංචි සමුදේ ධම්මං සම්බන්ත නිරෝධ ධම්මං කියන මේ යථාර්ථය නුවණින් මෙහි කරමින් වාසය කරනවා. පින්නොතනි මෙන්න මෙහෙම වාසය කරන්න කරන්න අප බාහිර ලෝකයෙන් ටිකෙන් ටික නිදහස් වෙනවා අපි. රූපය පුද්ගලයේ දෙයක් මතක් වෙන හැම වෙලාවෙම ਉਹ දකින්නේ බාහිර ලෝකයේ ශූන්‍යතාවය දකින්න. දැන් තමන් තේරුම් ගන්න මේ ලෝකය පොඩ්ඩක්වත් මේ වෙලාවේ ඒ තේරුම් ගැනීමට පදනම් වෙච්ච රූපේ නැති බව දන්නවා. එහි හටගෙන Nirodhe yoh sakshat karamini. වෙනත් විදිහකින් කියනවා නම් ඔහු ආහාරය පිළිබඳව තියෙන නැත්තම් කබලින්කාර ආහාරය පිළිබඳව තියෙන ඇල්ම හුදුරු කරලා ඉන්නේ. ඔහුට බාහිර කිසිම තැනක රූපයක් පැනවෙන්නේ නැහැ. මෙන්න මේත් එක්කම ඔහු වාසය කරමින් විඥානයේ පැත්තේ නාමයන්ති Nirodhaya sakshat karamin නාම රූප දෙකියම් Nirodhi sakshat karamin වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ ගමන සාක්ෂාත් කරන්න යද්දී පිනතුනේ අපට අපේ ජීවිතේ කාලසටහනක් දීලා තියෙනවා. කාලසටහනකට වැඩ කරන්න කියලා. උදේ අවදිච්ච මොහොත පටන් රාත්‍රියේ නිින්දට යන මොහොත දක්වාම අපේ කයින් සිදුවන දේවල්, වේදනාවල්, සිත සහ සිතවිලි කියන මෙන්න මේ හතර ගැනම සම්පූර්ණම අවධානයෙන් වැඩ කරන්න දීපු මැප් එක තමයි ඒ කයනෝයම් දෙක්කවේ මග්ගෝ සත්තාන විසුද්ධියා කියපු ආකාරයට යදිදන්. මොකද්ද සතර සතිපට්ඨාන කියන කාරණේ? ඒ තමයි කය කයන පස්සේ විහෙරති. කයෙහි කයන්ව බලමින් වාසය කරනවා. දැන් මෙතන පටන් අප මේ කරන කාරණා ටික කියනති සම්පූර්ණයෙන්ම භාවනාවක් විදිහටම වැඩෙන ආකාරය තමයි ඔබ අඛණ්ඩව හොඳට අවධානයෙන්ම ඉන්නේ. ඔබට දැන් මේ දර්ශනය තියෙනවා. ගමනාන්තය ගැන හැඟීමක් තියෙනවා. අවසානයේ සාක්ෂාත් කරන්න ඕනේ මොකද්ද කියනක ඔබ දන්නවා. අවසාන වශයෙන් අප රූපේ නිදහස් වෙලා නාමයන්තෙනුත් නිදහස් වෙලා අවිඥායත් වේවාසීස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කිය උපාකාරයේට අවිඥාවෙන් සපුරා නිදහස් වෙලා භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසා නිරෝධාන්තේ කියපු ආකාරයට සකල විද ජරා මරණ ආදී දුක් වලින් නිදහස් වෙන වැඩපිළිවෙලින් අපි මේ යෙදෙලින් පිනතුන. අන්නේ වැඩපිළිවෙල යෙදෙලින ගමන් අප ගන්න හුස්ම රැල්ලේ ඉඳන් අපේ හිතට පහළ වෙන අකුසල සිතුවිලි ඔස්සේ ගිහිල්ලා අවසානයේ කුසල චේතනා බොජ්ජංග ධර්ම පහළ වෙලා ආර්ය සත්‍ය සතර සාක්ෂාත් කිරීම දක්වාම මේ ගමන් මඟ සිහියෙන් නොවනින් සිද්ධ කිරීමේ වැඩ පිළිවෙල තමයි මහා සතිපට්ඨාන සූත්‍රයෙන් දේශනා කළ තියෙන්නේ. නාසය ආශ්‍රිත වෙහෙත තියාගෙන දැන් අපේ හිතේ යන ගමනාන්තය ගැන හොඳ අවබෝධයෙන් හැම මොහොතකම අපි ඉන්නේ. අප මේ වැඩ ටික කරන්නේ මොකටද? භාවනා කරනකොට අහස පාවෙන්නද? ආලෝක බලන්නද? නෑ පින්නතුනේ, කිසිම දෙයකට නේ අපි මේ කරන්නේ. මේ කිරීමෙන් අවසාන වශයෙන් අප බලාපොරොත්තු වන්නේ ඇස් දෙක අරන ලෝකය බලන මොහොතෙහි මේ නිරුද්ධ වෙච්ච ලෝකයක් තියෙන්නේ කියලා රූපෙන් නිදහස් වෙන සහ ඒක තේරුම් ගන්න මනෝවිඥානියත් මේ වෙලාවෙහි හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති කියලා හේතුඵල ධම දැකලා නාම රූප දෙකෙන් සපුරාම නිදහස් වෙන මාර්ගයට යන්නටයි මේ අප හැමදේම කරන්නේ කියන සිතවිල්ල අපේ හදවතෙහි ඉහළම තැනින් දරාගෙන තමයි අප මේ කරන හැම දෙයක්ම කරන්න පිනතුනි. හුස්ම ගැනීමේ දන් අප තබන හැම පියවරක් පාසාම සියලුම දේවල් අප කරන්නේ මෙන්න මේ ඉලක්කය සාක්ෂාත් කරගන්න. යන ගමනේදී අපට හැම වෙලාවෙම ඇස් දෙක පියාගෙන ඉන්න බෑ. අපට ගෙදර දොරේ වැඩපළ කරන්න වෙනවා, ඒකේ ආරක්ෂාවට යන්න වෙනවා, දරුවන්ගේ වැඩ කරන්න වෙනවා. අපි හැම දෙයක්ම කරනවා, යුතුයකනුත් කරනවා, ගමනුත් යනවා. ඒ හැම දෙයක්ම කරන්නේ අපි නිවන් මඟ නැමැති ආර්ය අෂ්ටාංගික මාර්ගේ නැමැති රතු පළස උඩ ඉඳගෙන රෙඩ් කාපට් එක තුල ඉඳගෙන තමයි අප මේ හැම දෙයක්ම කරන්න වෙනුත්. ඒ නිසා අපට අපේ දෙපයට වෙහෙසක් නැති වෙනුතුනි. අපේ දෙපයට කටු වැනෙන්නේ නැහැ, මඩ ගෑවෙන්නේ නැහැ. අපි ඉතාම ලස්සන මාවතකයි මේක යන්නේ. ඒ නිසා තමයි කියන්නේ උජුකෝ නාම සෝමග්ගෝ අභිහා නාම සාදිසා. මේ ගමන ඍජු මාවතක්. අභය නිර්භය වූ මාවතක්. කිසිම බියක් සැකක් නැතුව නිවි සැනසෙල් යන්න පුළුවන් ගමනක් තමයි මේක පේනදනි. මේ ආධ්‍යාත්මික ගමන යද්දී දරුවන්ගේ වැඩත් කරමින්, රැකරක්ෂා කරමින්, යුතුයකනුත් කරමින්, තින්කනුත් කරමින් ආරස්කංගික මාර්ගයේ ක්‍රමෙන් ඉදිරිය බලා ගමන් කරමින් බාහිර ලෝකයට උදව්පකාර යුතුයකම් කරන ගමන් බාහිර ලෝකෙන් කිසිවක් බලාපොරොත්තු නොවේ තමහම යන ආධ්‍යාත්මික ගමන් මගෙම ප්‍රතිඵල ලබා ගනිමින් එහි අසිරිය විඳ ගනිමින් ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික ආකාරයක ප්‍රතිඵල නැමැති මේ ඵල මල් ඵල නෙලා ගනිමින් තමයි අප ඊතාම සුවදායීව ඊතාම සැනසෙල්ලෙන් මේ ආධ්‍යාත්මික ගමනේ අපි යන්නේ. අන්නේ ගමන් මග ආරම්භ කරන්නේ කාය කානුපස්සී විහෙරති කියපු විදියට සෝ සතෝ වාස සති සතෝ පස සති. නාසය ආශ්‍රිතව හිත තියාගෙන සතියෙන් පරිමුඛං උපට්ඨපෙත්තා කියපු ආකාරයට සිය අභිමුඛ කොටගෙන නැත්නම් නාසිකාග්ගේ වා මුඛ නිමෙත්තේ වා කියපු ආකාරයට නාසය අග හෝ මුඛය ආශ්‍රිතව හිත තියාගෙන හුස්ම ගන්නකොට ගන්න බව දන්නවා, පිට වෙනකොට පිට වෙන බව දන්නවා. මෙහෙම ඉන්නකොට පින්නතනේ ඔහුට තේරෙනවා දීගං වාස සන්තෝ දීගං අස්ස සාමිති සික්කති දීගං වාපස්ස සන්තෝ දීගං පස්ස සාමිති පදානාති. දීර්ඝව හුස්ම ගැනීම සහ පිට කිරීම උට හොඳට තේරෙනවා. රස්සං වාස සන්තෝ රස්සං අස සාමිති සික්ඛති. රස්සං වාපස සන්තෝ රස්සං පස සාමිති පජානාති. කෙටි හුස්මක් නම් ගන්නෙ ඒ කෙටි හුස්මේ ගැනීම හා පිට කිරීම හොඳට දකිනීම මේ ගමන යනවා. මෙහෙම කාලයක් යනකොට සම්බකාය පරිසංවේදී අස සිස්සාමිති සික්ඛති පස සිස්සාමිති සික්ඛති කියපු ආකාරයට මේ හුස්ම ගැනීම පිට කිරීම පිළිබඳව මේ සමස්ත ක්‍රියාවලිය ගැනම සම්පූර්ණ අවධානයෙන් මේක කරනවා. එහෙම කාලයක් යනකොට ඕට වැටෙනවා පස්සම් බයං කාය සංඛාරං අස්සසිස්සාමිති සික්ඛති පස්සසිස්සාමිති සික්ඛති කියපු විදියට මේ ආස්වාස ප්‍රස්වාස නැමැති සංස්කාරය සංසිඳන ආකාරයට පෙනියනවා. මේ වගේ හුස්ම ගැනීම හා පිට කිරීමේ කාර්යය ගැන සම්පූර්ණ අවධානයෙන් ඉන්නකොට ඔහු දැන් කලින් අසා දැනගත්තු ධර්ම මේකට සම්බන්ධ කරනවා. හුස්ම ගැනීම පිට කිරීම කියන්නේ මේ ශරීරයට අදාළ කාරණයක්. මේ භෞතික ශරීරයේ සකස් වෙලා තියෙන ආහාරයෙන් ආහාර සමුදය රූප සමුදයෝ ආහාර නිරෝධ රූප නිරෝධෝ ආහාර නිසා හටගත් ආරූපය ආහාර නිරෝධෙන් නිරෝධන දෙයක් කියලා දකිනවා. මෙන්න මේ මට්ටමටම හෝ ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳ වූ සිහිය දිනු කරනවා. අත්තිකායෝතිවා කනස සති පච්චපටිතා හෝති නචකින්ති ලෝකේ උපාදීයති. මේ කයක් කියලා දෙයක් ආස්වාස ප්‍රස්වාස නැමැති කයක් තිබ්බට ඔහුගේ සිහිය පිහිටවනවා මේ කිසිම තැනක හිත නොපිහිටන ආකාරයට. මෙන්න මේ විදිහට ශරීරය පිළිබඳව වූ පළවෙනි අවධානය තමයි ආස්වාස ප්‍රස්වාසය සඳහා සිහිය භාවිත කිරීම. මේක පුළුවන් තරම් දුරට පුහුණු කරන්න පින්වතුනි මේක තමන්ට සාන්දෘෂ්ටික වශයෙන් ආනිසංස ලැබෙන ඉතාම සුවදායි භාවනා ක්‍රමයක් වෙනවා. මෙතෙන් යම තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනාව කියන කාරණා දෙකේ වෙනස. සතිපට්ඨානය කියන්නේ වර්තමානයේ තුල හිත තියාගෙන අපේ කය ගැන හරි වේදනා ගැන සිත ගැන සිතිවිලි ගැන සිහිය තියාගන්න අවස්ථාව. ඒක අපි කරන්නේ සම්මුති සත්‍ය තුල ඉඳගෙන සමත භාවනාවක් විදිහටයි කරන්නේ. අන්නයේ සමතයේ තුලින් හිත සමාධිමත් කරගත්තට පස්සේ ඒක නුවණින් විදර්ශනාවෙන් බැලීමට කියනවා සතිපට්ඨාන භාවනාව කියලා. විදර්ශනා භාවනා වඩන අවස්ථාව. අපි කය ගැන හිතනවා නම් ඒ කයේ හට ගැනීම නිරෝධය බලන වෙලාව. කයට හිත පිහිටුවන අවස්ථාව සතිපට්ඨානය. ඒ කය නිරෝධ වන ආකාරයට හේතුඵල ධම් දකින්නකට කියනවා සතිපට්ඨාන භාවනා කියලා. හරියට මිරිඟුවක් දිහා බලනකොට මිරිඟුව ඈත බලලා මිරිඟුවට හිත තියාගන්න වගේ තමයි සතිපට්ඨානය කියන එක. ඊට පස්සේ බලනවා මිරිඟුව කියලා මෙහාට පේනොත් ඇත්තටම මිරිඟුවක් නෙවෙයි, මේ වෙනම ලෝකයක් මේ සඳහා නිර්මාණය වෙච්ච දෙයක් කියලා දකිනකොටම ඉස්සරහා තියෙන මිරිඟුව හොයාගෙන 아무තු යන්න දෙයක් නැහැ. ඔබ ඉස්සරහා තියෙන එකට ආසාව අමුතුවෙන් දුරු කරන්න ඕන කියලා දෙයක් නැහැ. ඔබ කවදාවත් මිරාජ්‍යක දැකලා ඔබ අනේ මට ඒක ගන්න ඕන කියලා ආසාවෙන් දුවනවද? නමුත් ඔබට ඒක බලන්න පුළුවන්. ඕනනම් පින්තූරයකුත් ගන්න පුළුවන්. වීඩියෝකුත් කරගන්න පුළුවන්. යාළුවන්ට කියන්නත් පුළුවන් ඒ ගැන ඉස්සර මම ලස්සන මිරිඟුවක් දැක්ක කියලා. හැබැයි ඔබට කවදාවත් ඒක තමන්ට අත්පත් කරගන්න ආසාවක් ඇති වෙන්නේ ඔබ දන්නවා ඒක ඇත්තටම කියන යථාර්ථයක් නෙවෙයි කියලා. අන්න ඒ වගේ තමයි මේ ඇස ඉදිරිපිට පේන රූපය භෞතික රූපේ තරක් නෙවෙයි ඒ රූපය පාදක කරගෙන තියෙන ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ගැන අපට ඕන දෙයක් කතා කරන්න පුළුවන්. යා ලස්සන කෙනෙක් ඒ සින්දුව ලස්සනයි ඒ කෑම හරිම රසයි ඒ කෑමේ ලුණු වැඩි ඕන දෙයක් අපිට කියන්න පුළුවන්. හැබැයි අපි දන්නවා මේ නිරුද්වේච රූපය ගැන මේ මනෝවිඤ්ඤාණය සාකච්ඡා කරන අවස්ථාව කියලා දකිනකොට ඒ ගැන විස්තර කිව්වට එය පිළිබඳව හිත පිහිටලා නැහැ. හිත පිහිටනොන තිබ්බොත් ඒ ගැන අපට අවිද්‍යාවක් නැහැ. අවිද්‍යාව නැති තැන ලෝභ ද්වේෂ කරන දෙයක් ඉතුරු වෙනව නැහැ. අන්න ඒ වගේ අපි රූපේ දකිනකොටම මේ නිරුද්වේච රූපය කියලා දකිනකොටම අපට රූපේ ලස්සනයි කියලා කියන්න පුළුවන්. අප දන්නවා ලස්සනයි කියලා කියන්නේ මේ තියෙන රූපයකට නෙවෙයි කියලා අර මිරිඟුව වගේ. මෙතනින් ආරම්භ වන මේ සතිපට්ඨානය තවත් ඉදිරියට යනකොට අපි ඉරියාවත බහන විදියට ගච්ඡන්තෝ ආගච්ඡාමිති පජානාති ඇවිදිනකොට ඇවිදින එක ගැන සිහියෙන් ඇවිදිනවා. හොඳට ශරීරය ගැන අවධානයෙන් ඇවිදිනවා. අපි ඒක වඩාත්ම තහවුරු කරගන්න තමයි සක්මන් භාවනාව කරන්නේ. සාමාන්‍ය අපට ඇවිදිනකොට ඉක්මනටම සිහින් යන අමාරුයි. ඒකට පෙරහුරුවක් වෙන තමයි අප සක්මන් භාවනාව කරන්නේ. සක්මන් භාවනාව හිමින් කළ හුරු වුණාට පස්සේ අප වේගෙන් යනකොට උනත් දුවනකොට උනත් විතරක් නෙවෙයි මීටර 100ේ ධාවන තරගයකට යනකොට උනත් අපට සමහරලාට ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති කියලා යන්න පුළුවන්. ඊට පස්සේ අප සම්පූර්ණ මේ ඇවිදින ඉරියව්ව ගැන සිහිය තියාගෙනම ඇවිදිනවා අපි. ඒ විතරක් නෙවෙයි හිටගෙන ඉනකොට හිටගෙන ඉන්න බව සිහියෙන් ඉන්නවා. අපි කොච්චරනම් හිටගෙන ඉන්නවද? වැඩ බල කරනකොට, රැකි රක්ෂා කරනකොට, බස් එකේ කෝච්චිය යනකොට, දරුවන්ගේ වැඩ බල කරනකොට කොච්චරනම් අප හිටගෙන ඉන්නවද? පින්නතුනි මේකත් සතිපට්ඨානේ ඉරියාපත භාවනාව අපිට කරන්න පුළුවන්. ඒන ඉරියව වෙන උපරිම සැලකිල්ලෙන් සිහින් වාසය කිරීම. වර්තමානයේ තුල ජීවත් වීම පින්නතුනි. අපට අපේ සතුට බොහෝ විට අපි අහිමි කරගෙන තියෙන්නේ වර්තමානයේ ජීවත් වෙන බැරි කමෙන් පින්නතුනි. සතුට ලබන මහවැදේ මූලික අංගයක් තමයි වර්තමානය තුළ ආම් වශයෙන් රූපය තුළ හිත බැසගෙන වාසය කිරීම. ඒක අවිද්‍යාව සම්පූර්ණ දුර වෙලා නෙවෙයි. නමුත් ඒ තුළ හරි හිටියොත් පින්නතුනේ අපට ලොකු සැනසීමක් ලබන්න පුළුවන්. මානසික ආතතිය දුරු කරගන්න පුළුවන්. ඒ වගේම ටිතෝ වාටිතෝම් හිති පජානාති කියපු විදියට මේ වගේ හිටගෙන ඉන්නකොට සිටගෙන ඉන්න සිහින් තවදුරටත් දියුණු කරගෙන නිසින්නෝවා නිසින්නෝ මිති පජානාති වාඩි වෙලිනකොට තමන්ගේ වාඩි වෙලෙන ඉරියව්ව ගැන හොඳව සැලකිලිමත් වාසය කරනවා. සයනෝවා සයනෝ මිති පජානාති හාන්සි වෙලිනකොට සැදපෙනකොට ඒ සැදපෙන බව හොඳ අවධානයෙන් වාසය කරනවා. පින්නතුනේ අපි බොහෝ විට අපට භාවනා කරන්න වෙලා නැහැ කිය කිය අපි කියනවනේ. බලන්න පින්නතුනේ මේ සතර ඉරියව්වම භාවනා කමටහන අපට. අපි හරියට ධර්මයේ තේරුම් ගත්තොත් විශේෂණ මහසතිපට්ඨාන සූත්‍රයේ කියවලා තියෙනවා නම් කවදාවත් අපට කියන්න පුළුවන් කමක් නැහැ භාවනා කරන්න වෙලාවක් නැහැ කියලා. ඕන්නම් කියන මම භාවනා කරන්න දන්නේ නැහැ කියලා කියන්න ඕන. ඒක කමන්නේ එහෙම කිව්වට. හැබැයි භාවනා කරන්න වෙලාවක් නැහැ කියලා නම් කියන්නේ. සතිපට්ඨාන සූත්‍රයෙන් පින්නතුනි අපට හැම කාරණයක්ම භාවනාවෙන් කරන්න පුළුවන් ආකාරයට ඒකන්න එක ගැන වචනේ ඉඳන්ම කියලා තියෙනවා. හැම එකටම වචනක් කියලා තියෙනවා. විශේෂයෙන් කායන පස්සනාවේදී මෙන්න මේ විදිහට සතර ඉරියව්වේ වාසය කරනකොට කොහොමද අප ඒ ඉන්න ඉරියව්ව ගැන දැඩි අවධානයෙන් වාසය කරන ගමන් අපේ හිත තැම්පත් වෙනකොට අපි දන්නවා මේ ශරීරය කියන්නේ මේක ඉරියව්වක්. මේක ඇත්තටම පුද්ගලයෙක් නෙවෙයි. මේක ආහාරයෙන් හටගත්තු ආහාර නිරෝධයෙන් නිරෝධ වෙන මේ පැවැත්මක් කියන කෝ දන්නවා. කොහොම මේකේ සත්ත්ව පුද්ගල සංඥා දුර වෙන ආකාරයට නැත්තම් මේ ශරීරය නිර්මාණය වෙච්ච ආහාරය නැත්තම් කබලින්කාර ආහාරයේහි ආසාව දුර වෙන ආකාරයට මොහ බලනවා. නැතකින්ති ලෝකේ උපාදී ඇති මේ සතර ඉරියව්වෙන් පවතිනා වූ මේ ශරීරයේ කය ගැන උට කිසිම තැනක ඔහුට ආසාවක් හටගන්න දෙයක් නැහැ. ඇයි ඒකට හේතුව? ඔහු දන්නවා මේ ඉරියව්ව කියලා සිහි කළාට පිනතුනි. ඒක කවදාවත් අපි වර්තමානයේදී සිහි කිරීමක් නෙවෙයි මේ කරන්නේ. ඒ කයත් නිරුද්ධ වෙච්ච තැනක මේ මනෝවිඤ්ඤාණයෙන් තේරුම් ගන්න අවස්ථාවක් තමයි ඇත්තටම මේ ඉරියව්ව තේරුම් ගන්න අවස්ථාව කියන්නේ. ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජානති කියලා කියන්නේ සමත භාවනාවක් පිනතුනි. වර්තමානයේ අපි හිත තියාගෙන ඉනවා කියලා කිව්වට ඒක සමත භාවනාවක්. ඒක ඇත්තටම අවිද්‍යාව මිනිස් වාසයෙන් තියෙන අවස්ථාවක්. අවිද්‍යාව නිරෝධ වෙලා බලන්නේ කොහොමද? ඇත්තටම මේ ඉරියව්ව පාත්තන අවස්ථාව කියන්නේ ඒ ඉරියව්ව තේරුම් ගන්න අවස්ථාව. ඒ ඉරියව්ව තේරුම් ගන්න අවස්ථාව කියන්නේ ඇත්තටම කාය විඥානය නෙවෙයි. ඒක මනෝ විඥාන අවස්ථාවක් කියලා. ඒ නිසා තමන්ගේ ශරීරයෙන් තමන් නිදහස් වෙනවා. ඔහු තමන්ගේ ඉරියව්ව මතවත් වූ පීඩලිනේ. හැබැයි ඉරියව්ව ඊටාම සිහින් පවත්වා ගන්නවා. ඒ ඉරියව්වට හිත තියන්නේ කොහොමද? හරියට අර ගොයන් ටික කපනකොට එක හතකින් ගොයන් ටික අල්ල ගන්නවා වගේ. ඒ ගොයන් ටික අල්ල නොගත්තොත් අනිත් අතින් දැහැත්තෙන් ගොයන් ටික කපන්න පුළුවන් කමන්නේ. එතකොට ශරීරයේ ඉරියව්වට හිත තියාගන්න එක වගේ තමයි වම් අතින් ගොයම් පිට අතර ගන්න එක. ගන්නවත් එක්කම දකුණු අතින් මොකද කරන්නේ? දෙයක් ඇත්තෙන් ගොයම් ටික කපනවා. කපනකොටම අර ගහෙන් ගොයම් ටික වෙන් වෙනවා. අන්න ඒ වගේ රූපෙට හිත තියලා සතිපට්ඨානෙ තුල ඉන්නකොට සතිපට්ඨාන භාවනාව බලනවා. ආහාර සමුදය ආරෝප නිරෝධෝ, ආහාර සමුදය ආරෝප සමුදයෝ, ආහාර නිරෝධ ආරෝප නිරෝධෝ කියලා. ආහාර සමුදෙන් රූපී හටගත්තා, ආහාර නිරෝධෙන් රූපී නිරෝධ වෙනවා දකිනවා. එතකොට බාහිර ලෝකයෙන් අප රූපෙන් මිදහස් වෙනවා. මේ විදිහට ගිහිල්ලා තවත් ඉදිරියට යනකොට සම්පජඤ්ඤ පබ්බේ කියලා එකක් අපිට මුණ ගැහෙනවා. අප කරන හැම කටයුත්තක්ම ඔන්න දැන් තමා සම්පූර්ණයෙන්ම අවධානයට යොමු කරලා සිහියෙන් කරන්න දැන් පටන් ගන්න වෙලාව. අදික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. ඉදිරියට යනකොට ආපස්සට එනකොට හොඳ සිහියෙන් ඒක කරන්න. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. ඉදිරිපස බලනකොට දෙපස බලනකොට ඔහු ඊටාම සිහියෙන් මේ කාරණා ටික සිදු කරන්නේ. සම්මිඤ්ඤිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. අතපය දිගාරිනකොට හකුලනකොට ඊටාම කල්පනාවෙන් ඔහු ඒක කරන්නේ. සංඝහටි පත්ත්‍ය චීවර ධාරණයේ සම්පජානකාරී හෝති. ඇඳුම් පැනඳුම් අඳිනකොට, සෙරෙප්පු ආදිය දානකොට, හිස් ඇසුම් දානකොට ඉතාම අවධානයෙන් සිහියෙන් තමයි කරන්නේ. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හොති. කෑම කනකොට, වතුර බොනකොට, කටින් යමක් කපල කනකොට හැමදේම සිහියෙන් කරන්නේ. උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හොති. රෙස්ට්රූම් යනකොට, ඒ ශරීර කෘත්‍යයන් කරනකොට හැමදේම සිහියෙන් කරන්නේ. මෙන්න මේ විදිහට ගිහිල්ලා හෝ ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ සම්පජානකාරී හොති. තමන්ගේ කායික දේවල් කරනකොට විතරක් නෙවෙයි භාසිතේ තුන්නේ භාවේ කතා කරනකොට සහ නිස්සද්ද ඉන්නකොටත් ඒ හැම තැනදීම නාසය ආශ්‍රිතව හිත තියාගෙන ඊටාම සිහි කල්පනාවෙන් තමයි ඉන්නේ. අර ගමනාන්තය ගැන සිහි කර කර ඉන්නේ ඒක තමාගේ ස්පිරිචුවල් ගෝල් එක ස්පිරිචුවල් ඩ්‍රීම් එක විදිහට තියාගෙන තමයි මේ හැමදේම කරන්නේ. දුකෙන් නිදහස් වෙනයි මම මේ හැමදේම කරන්නේ කියලා අර අවසාන ගමනාන්තයට ලං වෙමින් තමයි මේ හැමදේම කරන්නේ. ඉස්සර පේනතුනේ හාමුදුරු ගැන සඳහන් කරනවා ගත පච්චාගත වත කියලා කාරණයක්. සමහර ස්වාමීන් වහන්සේලා මේක ප්‍රතිපදාව විදිහට සමාදන් වෙලාම කරනවා. හැම දෙයක්ම සිහින් කරනවා. පිණ්ඩපාතය යනවා නම් පටන් ගත්තු පාත්‍රය ගත්තු තැන ඉඳලාම සිහින් යනවා. ඇතැම්මිට හැතැම්මෙන් සිහින් යනවා. ඊළඟ හැතැම්මේ සිහින නැහැ ඇතැම්මිට. මොකද කරන්නේ? ආපස්සට එනවා අර සිහින නැති වෙච්ච තැනට ආය එනවා. ආය ඇවිල්ලා ආය සිහින පිටුවාගෙන ඉතුරු ටික ආය යනවා. ආය යනකොට හැටම් භාගයකින් ආයි සිහ නැතුනා ආයෙ තෙන්ට එනවා ආයි හැම වෙලාවෙම ගියපු තැනට ආයෙ එනවා සිහ නැති වුණා. එහෙම තමයි මේ සතිය දිනු කළ තියෙන ඉස්සර. එහෙම දිනු කරොතින් තමයි පිනතන මේකේ ප්‍රතිඵලයක් තියෙන්නේ. හැම මොහොතෙම තමන්ගේ අර අවසාන වශයෙන් යන ආධ්‍යාත්මික සිහිනය ගැන හිතේ තියාගෙනම තමයි මේක කරන්නේ. කඩර කෑම ටිකක් කනකොට වෙන කෙනෙක් එක්ක කතා කරනකොට තමන්ගේ හිත ආරක්ෂා කරගෙන තමයි හැමදේම කරන්නේ. හිතට එහෙම යන්න දෙන්නේ නැහැ. කතා කරාට කමන්නේ නැහැ. නමුත් හිත තියාගෙන කරන්නේ. මේ කරන දේවල් වලින් පිනතුණි සිහිය තියාගන්න අමාරුම අවස්ථාව තමයි කතා කරන වෙලාව. ඒ නිසා හැකිතා කතා වඩු වල ඉන්න තරමට සිහිය දිනු කරන්න පුළුවන්. අනිත් පැත්තෙන් පිනතුනේ සිහිය උපරිම වැඩෙන වෙලාවත් කතා කරන වෙලාව සමාන වෙලාවට. ධම්මීවා කතා අරියෝ වතුනි භව කියන්නේ මේකයි. එක්කෝ උපරිම නිහඬතාවයෙන් ඉන්නෝ එක උපරේම ධර්ම කරුණක්ම සාකච්ඡා කරමින් ඉන්නෝ. ඒ නිසා තමයි ධර්ම දේශනා කරන දේශක ඥානන වහන්සේ හැබෑ ලෙසම සතර සතිපට්ඨානය තුල පිළිහිටලා මේ චතුරාර්ය සත්‍යට අදාළ හේතුඵල ධම සංකාත ධර්ම දේශනා කරනවා නම් ඒ ධර්ම දේශනාව විමුක්තායතනක් වෙන්නේ ඒකයි වෙන්නේ. ඒ නිසා ධර්ම දේශනා කරන ගමන්ම විමුක්තියට පත් වෙන මාර්ගයක් තමයි ධර්මය තුළ දේශනා කළ තියෙනවා. මෙන්න මේ කටයුතු හැම දෙයක්ම කරද්දී සිහියෙන් කරන ආකාරය තමයි පිනතුණි මෙන්න මේ සම්පජඤ්ඤ පබ්බේදී සඳහන් කරන්නේ. එතකොට මේට අයිති නොවන කිසිම දෙයක් අපේ කායික පැවැත්ම තුළ නැහැ. හුස්ම ගැනීම ඉඳන් සියලුම කාරණා ටික මේක තුළ තියෙනවා. ඊළඟ කාරණය තමයි පටිකෝල මනසිකාරය. අපේ ශරීරයේ තියෙන බොහොම වටිනාම දේවල් ටික සිහි කිරීම. ශරීරයේ වටිනාම දේවල් ටිකනේ අපේ කෙස් ටික, ලෝම ටික, නියපොතු ටික, හම ඇතුළු ශරීරයෙන් පිට වෙන දේවල් දක්වා මෙන්න මේ බොහොම වටිනා ඇඟේ තියෙනකම් වටිනවා. ඇඟේ තියෙනකම් වටිනවා. ඇඟෙන් පිට වෙච්ච ගමම්ම අයිමුණු ගමම්ම තමන්ටම ඒ දේ පහ වෙනවා පිනතු. දැන් අපේ තියෙන ශරීර කොටස් වලින් වැඩිපුරම අපි ශරීරයේ තිබිදි ප්‍රිය කරන අපේ කොණ්ඩේනේ. ඒ කොණ්ඩ ගසක් උනත් බලන ශරීරයෙන් අයින් වෙලා තමන් කන කෑම පිඟානේ වැටුණු ගම මොකද වෙන්නේ? වෙන කෙනෙකුගේ කෙස් ගහක් ඕනේ නැහැ. තමන්ගේ කෙස් ගහම තමන්ට කොයිතරම් දුරට ඒක අප්‍රසන්න වෙනවද කියලා ඔබ දන්නවා. මෙන්න මේ දේවල් ගැන ශරීරයේ තිබෙද්දිම හිතින් මේ දේවල් ශරීරයෙන් වෙන් කරනවා, අයින් කරනවා. ඉස්සරහා හොඳ ලස්සන බන්දේසියක් තියලා ඇස් දෙක තියාගෙන ඔන්න හිතින් ඉස්සෙල කෙස් ටික ගලවලා ඒක උඩින් තියනවා. කේසා කේසා කේසා කියලා. ඊට පස්සේ ඒක අයින් කළා, තව බන්දේසියක් අරගෙන ඒක උඩට ලෝම ගස් ටික තියනවා. ලෝම ලෝම කියලා. මේ වගේ ඔක්කොම ටික දත් එක එක ගලවලා තියෙනවා, නියපොතු ටික තියලා, මෙන්න මේ ටික තියලා මේ ඔස්සේ තමන්ගේ හිත බලනවා. මේකෙන් පින්නතුනි ශරීරේ එපා වෙන්න කරන එකක් නෙවෙයි මේක. වරදවා තේරුම් ගන්න එපා. මේ ශරීරයේ තේරුම් ගැනීම සඳහා සහ සමත භාවනාවක් සඳහා විශේෂයෙන් නීවරණ දුරු කිරීම සඳහා කරන දෙයක් මේක. අපේ ශරීරය පින්නතුනි අපි තාම ලස්සනට පිරිසිදුවට පිරිවලට තියා ගන්නවා. අපේ මේ ශරීරය අපි ලබාගෙන තියෙන සතර හුඟා පින් කරලා. නිකන් ලබාගත් එකක් නෙමෙයි මේකට. මේ ශරීරෙ මිය ගියත් අපි ශරීරයට ගරු කරන ඕන පින්නතුනි. අපි කල්පාන්තර ගානක් කරපු පින්කංගෙන් ලැබිච්ච gift එක තමයි මේක. ඒ ශරීරෙම තමයි පින්නතුනි අපට නිවන් දකින්නක් තියෙන්නේ. ඉමස්මින් ඒව බයවමත්තේ කලේබරේ සසංයම්හි ලෝකංච පඤ්ඤමේමි ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධ ගාමිනී පටිපදංච කියලා භාගතුන් වහන්සේ දහවයි තස්ස දෙවියන්ට දේශනා කළේ. මේ බඳයක් සමන වූ සංඥා සහිත වූ ශාරීරිය පාදක කරගෙන තමයි භාගතුන් වහන්සේ චතුරාර්ය සත්‍යම පනවල තියෙන්නේ. මේ ශරීරය අවබෝධ කරගැනීමෙන් තමයි අපට නිවන් දකින්නක් තියෙන්නේ. එනිසා ශරීරය ඊටාම නිරෝගීව, ඊටාම ලස්සනට, ඊටාම පිරිසිදුව, ඊටාම ප්‍රසන්නව අපි තියා ගන්නට ඕන පින්නතුනි. ඒ ශරීරයට උපරිම ගරු කරන්නත් ඕන පින්නතුනි. පුළුවන් නම් කණ්ණාඩිය ළඟට ගිහිල්ලා පක්කඩියක් දාලා වැන්දත් කමන්නේ. ඔබේ ශරීරයට වෙන අයට වඳින කලින් ඒ තරම්ම මේ ශරීරයට ගරු කරන ඕන පින්නතුනි. ඔබට පින්කම් කරන්න උදව් කරන්නේ, අම්මට තාත්තට සලකන්න උදව් කරන්නේ, දරුවන් අපෝෂණය කරන්න උදව් කරන්නේ, පන්සලේ හාමුදුරන්ට දාන ගන්න උදව් කරන්නේ, ඔක්කොම කරන්නේ මේ ශරීරේනේ. අපි කොච්චර පෘථග්ජන වෙන්න ඕනද? ස්වාමීන් වහන්සේට දානේ පූජා කරන්නේ ඔබේ දෑතින්, ඔබේ නියපොතුත් එක තියෙන ඒ දෑතින් තමයි ස්වාමීන් වහන්සේට දානේ පූජා කරන්නේ, බුද්ධ පූජා කරන්නේ, මල් පූජා කරන්නේ, පහන් පත්තු කරන්නේ, ඔක්කොම කරන්නේ මේ ශරීරයෙන් අපි. එහෙම කරන ගමන් අපි මේ ශරීරයේ යථාර්ථ අවබෝධ කරගන්න තමයි අපට බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිදු කළේ. මේ ශරීරයේ එක එක කොටස් සිහි කළා. අන්න ඒ කොටසට හිත පිහිටුවලා එක අතකින් මේ ශරීරයේ තියෙන දැඩි අල්ම දුරු කර ගමන් අනිත් අතින් ඒ ශරීරයම අරමුණු කරගෙන හිත සමාධිමත් කරගෙන නීවරණ දුරු කරන්නට, අනිත් අතින් මේ ශරීරය සකස් වෙලා තියෙන ආහාරයෙන් ආහාර සමුදෙන් හටගත්තු මේ ශරීරය ආහාර නිරෝධයෙන් නිරෝධන බව තේරුම් ගැනීම. ඊළඟට පින්නතුනි ධාතු මනසිකාරය. අපේ ශරීරයෙන් සකස් වෙලා තියෙන්නේ මෙන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන කරුණු හතරෙන් බව තේරුම් අරගෙන අපේ ශරීරයේ කොටස් වලට බෙදාගෙන ගියොතින් අවසාන වශයෙන් හමු වෙන්නේ අපට ශක්තීන් හතරක් හමු වෙන්නේ. ඇටම් එක බෙදුවත් ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියන මෙන්න මේවත් අන්තිමට බෙදාගෙන ගිහිල්ලා රූප කලාපත් බෙදලා බෙදලා අවසාන වශයෙන් අපට හමුවන දේ තමයි පඨවි, ආපෝ, තේජෝ, වායෝ. මේක දැඩි ගතිය, වැగిරෙන ගතිය, රස්ණය සහ හමන ගතිය කියන මෙන්න මේ හතර තමයි කිසියම් රූපයක් පිළිබඳව බලන්න පුළුවන් අවසාන බෙදීම් වශයෙන් දක්වලා තියෙන්නේ. අන්න එතෙන්ටම හිත තියෙන එක. මේ ශරීරයෙන් මෙහෙම භෞතික එක ඝණයක් ඉදිරිය තිබ්බට මේක අවසාන වශයෙන් ශක්තියන විදියට තියෙන්නේ. ඒ ශක්තිය හැම වෙලාවෙම වෙනස් වෙනවා. ඒක අපේ මානසික ස්වභාවයන්වත් වෙනස් වෙනවා. තව බාහිර නොඑක් සාධක අනුව වෙනස් වෙනවා. සහ ඒ මොහොතට අපේ සිතේ ස්වභාවයන්වත් මේක වෙනස් වෙනවා. ඒ සිතට බාහිර රූපයට ප්‍රතිචාර දක්වන ආකාරයටත් මෙහි වෙනස් වීම අප දකින වෙලාව තමයි බුදුරජාණන් වහන්සේ අපට මේ කාය කානුපස්සී විහෙරති කියපු කාරණාවෙන් ආරම්භ වෙලා විශේෂයෙන් මේ ධාතු මනසිකාරය තුළ දේශනා කළේ. මේ ධාතු මනසිකාරය පින්නතුනි බොහෝ දෙනාට සිත වැඩෙන බහනක් විදිහට දක්වලා තියෙනවා. එතෙන් මායට හුවාක් සිත සමාධිමත් වෙන්නේ ධාතු මනසිකාරයෙන්. ඒ නිසා ඔබත් උත්සාහ කළ බලන ධාතු මනසිකාරයට. මේ ඔස්සේ ගිහිල්ල පිනතුනේ ඊළඟට අවසාන වශයෙන් බලනව නවසීවතික කියලා ශරීරයේ මරණයට පත් වුණාට පස්සේ අත්වන ඉරණම ගැන. සාමාන්‍යයෙන් දැන් කාලේ හැටියට නම් මිය ගියාට පස්සේ දැනටත් වඩා ලස්සනයි නේද? නමුත් ඒක නෙමෙයි මෙතන කියන්නේ. මිය ගියාට පස්සේ අපේ ශරීරයේ සාමාන්‍ය සුසාන භූමියක දැම්මහම සිදුවන තත්ත්වය. උද්දමාතක, විනීලක, විපුබ්බක ආදී වශයෙන් මේ ටිකෙන් ටික ශරීරයේ ඉදිමිලා, නිල් පාට වෙලා, ටිකෙන් ටික ලේ වැගිරෙලා, සරව වැගිරෙලා, පණුව දාලා අවසානයට සැකිලා බඩපත් වීම දක්වා වූ මෙන්න මේ දේවල් ටික කලින්ම ඒ ගැන සිහිපත් කිරීම. අන්න ඒ තුළ හිත සමාධිමත් කරලා මේ ශරීරය අවබෝධ කරගන්න ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී මේ නවසීවතික විදියට නැත්තම් ශරීරය අවසානයේ සිද්ධ වෙන කාරණ විදියට දක්වලා තියෙනවා. මේක පිනුතුනේ මෙනෙහි කිරීම ආකාර ගානකින් අපිට ප්‍රයෝජනවත් වෙනවා. සමත භාවනාවක් විතරක් විදියට නෙවෙයි. මේ වගේ සත්‍යයට පත්වන ශරීරයක් නම් අපි කොච්චර නම් ඉක්මනට මේ ශරීරයෙන් ප්‍රයෝජන ගන්න ඕනද? කොයිතන ඉක්මනට බණ භාවනා කරන්න ඕනද? යුතුකම් ටික කරන්න ඕනද? අනිත්‍යයට මේ ශරීරයෙන් තමන් උදව් කරන්න ඕන නේද? සමහර අය ඇස් දෙක පේන්නේ නැති අය. අපි ඇස් දෙක පේන්නේ නැති අයට උදව් කරන්න ඕන. අපට ඇස් දෙක හොඳට පේනවා. තව සමහර අය ඇවිදින්න බැරි අය. අපි යට උදව් කරන්න ඕන. සමහර අය කන් දෙක ඇහෙන්නේ නැති අය. අපට හොඳට කන් දෙක ඇහෙනවා. අපි යට උදව් කරන්න ඕන. එනිසා අපි වෙනතුන් මේ ශරීරය විශේෂයෙන් තමන්ගේ අම්මා තාත්තා ඉන්නවා නම් තමන්ට උදව් කරපෝ ගුරුවර ආදීන් ඉන්නවා නම් සාමි බහරයවන් ඉන්නවා නම් ඒ හැම දෙනාටම අපි මේ කාලේ උදව් කරන්න ඕන. ශරීරේ නිරෝගී කාලේ දෑතින් පුළුවන් තරම් එයට උදව් කරන්න ඕන. ඔබේ දෑත දිහා බලනකොට ඔබට සතුටක් ඇති වෙනවා. අනේ මම්මගේ අත් දෙකෙන් කොච්චර නම් මගේ අම්මට තාත්තට සැලකුවද? කොච්චර මම මේ අත් දෙකෙන් දානෙ වෙලා තියේද? කොයිතරම් මම දානෙ පූජා කළා තියේද? නේද ඔබ හැම දෙනාටම සතුට වෙන පුළුවන් එහෙම නේද? නිතර දානමාන වෙන පින්නතුන් අම්මට තාත්තට සලකන අය, දම් බෙදන අය, දෑත එකතු කරලා බුදු දම සංඝ කෙන පෙරවන වඳින අය, වැඩි වෙන වඳින අය, අන්න ඒ කාරණා ගැන උනත් වෙනුවෙන් තමන් හිතන්න. හිතන වඩාත්ම තමන්ගේ මේ ජීවිතයෙන් ප්‍රයෝජන ගන්න. මේ ශරීරය ඉක්මනටම බිමට පාත්වෙන ශරීරයක් අපි මේ දරාගෙන ඉන්නේ. විඥානේ මේ ශරීරයෙන් අයින් වෙච්ච ගමන්ම මේක නිරත්තං කලින් කරන්. හරියට දර කැබැල්ලක් වගේ. දිරාගියපු දර කැබැල්ලක් වගේ. දර කැබැල්ලක් නම් අඩු ගානේ කුසියට හරි ගන්න පුළුවන් නේද? දර කෑල්ලකට හරි. මේක කුසියට ගන්න තියා පෑ ගානක්වත් ගෙදර තියාගන්න. ඉක්මනටම පිටත් කරනවා. දරුවෝ අවුරුදු 50කට සලකපු අය ඔක්කොම ආයෙත් ඉක්මනටම යවා ගන්න තමයි බලන්නේ. අඩු ගානේ රැයක්වත් තියාගන්න. ගෙදරදී ඇතැමිට මිය යනවටත් කැමති නැහැ සමහර ඉක්මනටම රෝහලටත් යනවා නේද? පින්නතුනේ ඉතින් ඒ වගේ ශරීරයක් තමයි අප මේ දරාගෙන ඉන්නේ කියන එක අප තේරුම් අරගෙන මේ ශරීරයේ බිමට පාත් වෙන කලින් ඉක්මනට මේකෙන් උපරිම ප්‍රයෝජන ටික ගන්න සතරංගා පින්කන ලැබපු ඇදිච්ච ලොතරැයියක් මේක පින්නතුනේ. ඒ නිසා ඒ ලොතරැයිය සාමාන්‍ය ඔය ලක්ෂයකට එකක් විදිහට අදින ලොතරැයියක් නෙමෙයි මේක. මේක මිලියන බිලියන ගානකට එක්කෙනෙකුට ලැබෙන ලොතරැයියක් මේ හැම්බෙලා තියෙන්නේ. සුගතියක් ලැබිලා, බුද්ධෝත්පාද කාලයක් ලැබිලා, බුදු දහමේ ඉතාම සාරය අහන්න ලැබෙන අවස්ථාවකට ලැබිච්ච මේ ලොතරැයියක් මේක පිනතුනේ. ඒක මිල කරන්න බෑ. මෙන්න මේ විදිහට කාය කානුපස්සී විහෙරති කිව්ව විදිහට තමන්ගේ ශරීරය ගැනත් බලනවා. බහිද්ධාවා කාය කානුපස්සී විහෙරති අනිත්‍යගේ ශරීරවලටත් මේකම නේද වෙන්නේ කියලා අනිත්‍යගේ ශරීරයේ හේතුඵල ධර්ම නොනිය තේරුම් ගන්න. එතකොට තමන්ගේ ගැන මුලින්ම බේස් කරගත්තනම් මේක තමන්ගේ ශරීරයම පදනම් කරගෙන අනිත්‍යගේ ශරීරය ගැන දකින්න කොටත් මේ යථාර්ථයම බලනවා. එතකොට හොර අනිත්‍යගේ බලන්න ලේසි. මේ ශරීරය එහෙමනම් අනිත්‍යගේ ශරීරයත් එහෙම නේද කියලා තමන් දන්නවා. මේ ශරීරයේ සතර මහා භූත රූප වලින් හැදලා තියෙන්නේ අනිත්‍යගේ ශරීරයත් එහෙම නේද කියලා දන්නවා. මේ ශරීරේ මරණයෙන් පස්සේ මෙහෙම පත් වෙනවා නම් මම අසුරු කරන අනිත්‍යගේ ශරීරයක් මෙහෙම නැද්ද කියලා හු දකිනවා. තමන්ගේ ශරීරයේ ආහාර සමුදෙන් හටගත්තනම් ආහාර නිරෝධින් නිරුදෙනවා නම් අනිත්‍යයගෙත් මේක එහෙම කියලා දකිනවා. ඒකට හිත පිහිටලා මේ රූපයෙන් මේ ශරීරයෙන් නිරුද්ධ වෙන මට්ටමට හිත පිහිටවා ගන්න. නැතකින්දි ලෝකේ උපාදී ඇති මෙන්න මේ ක්‍රමයෙන් පිනොතින් ලෝකයේ කිසිම රූපයක් ගැන ඔබ හිත පිහිටන්නේ නැති මට්ටමටම හිත මුදවා ගන්නවා. විතරක් නෙවෙයි කබලින් කාර ආහාරය පිළිබඳව තියෙන ආසාවත් දුරවැල යනවා. ආසාව කියන්නේ ආහාර නොගෙන ඉන්න එක නෙවෙයි පින්නතුනි. රහතන් වහන්සේ කබලින් කාර ආහාරයේ තෘෂ්ණාව දුරු කරලා පින්ඩ පාතේ වඩිනව පාත්‍රය අරගෙන. රහතන් වහන්සේ කබලින් කාර ආහාරයේ ආසාව දුරු කරලා බඩ පිරෙනම දානෙ වළඳනවා. රහතන් වහන්සේ කබලින් කාර ආහාරයේ සම්පූර්ණම තෘෂ්ණාව දුරු කරන අනිත් අයට තමන්ගේ ආහාරයෙන් ටිකක් බෙදෙනවා. මොකද මේ කබලින් කාර ආහාරයේ තෘෂ්ණාව දුරු කරනවා කියලා කියන්නේ? ආහාර නොගෙන ඉඳීමද? ආහාර නොගෙන ඉන්න එක නෙවෙයි, ආහාරයේ වළඳලා දිවට රස දැනෙනකොට දන්නවා රස දැනෙන්නේ, තේරුම් ගන්නෙ ජීවහා විඥානයෙන් නෙවෙයි මනෝ විඥානය කියන කාරණේ. එතින් දෙවුන් වහන්සේගේ දිවත් නිරුද්ධ වෙලා කියලා දන්නවා, රසයත් නිරුද්ධ වෙලා කියලා දන්නවා, ජීවහා විඥානය, ජීවහා සංපස්සය, ජීවහා සංපස්සය වේදනා, රස සංඥා, රස සංචේතනා, රස තණ්හා, රස විතක්ක, රස විචාර කියන දිවට අදාළෝ කරුණු 10ම නිරුද්ධ වෙලයි රහතන් වහන්සේ ආහාර අනුභව කරන්නේ. සම්පූර්ණ මනෝවිඤ්ඤාණ අවස්ථාවේ ප්‍රඥාවෙන් සිත පිහිටලා තමයි රහතන් වහන්සේ දානය වළඳන්නේ. හැබැයි හොඳට ආහාරය දිහා බලලා තමයි වළඳන්නේ. පින්වතුනි, මේ වගේ අසිරිමත් දහමක් ඔබටත් මටත් ලැබිලා තියෙනවා. ඉතින් කොච්චර වාසනාවන්තද බලන්න. ඊළඟට කායනුපස්සනාවෙන් ආරම්භ කරු මේ ධම්මඟ අපි ඊළඟට යනවා වේදනා සුවේදනා පස්සේ විහෙරති. කය ආසාව දුරුනත් දැන් මෙට අපට යම් දෙයකට එතනම ඉඳ පිහිටවල මුළු ස්කන්ධ පංචකයම නිදහස් වෙන පුළුවන්. තවත් කෙනෙක් තව දුරටත් ඉදිරියට යනවා හිත සමාධිමත් කරමින් ගිහිල්ලා, ඔහෝ වේදනා සුවේදනා පස්සේ විහෙරති. සුඛං වේදනං වේදියාමානෝ සුඛං වේදනං වේදියාමි इति පදානාති. සැප වේදනාවක් ඉඳෙනකොට දන්නව දැන් මට සැප වේදනාවක් මෙලලා තියෙනවා. දුක්ඛං ආ වේදනං වේදියාමානෝ දුක්ඛං වේදනං වේදියාමි इति පදානාති. දුක් වේදනාවක් ඉඳෙනව නම් දුක් වේදනාව විඳින බව දන්නවා. අදුක්ඛම සුඛං වේදනං වේදියාමි इति පදානාති. අදුක්ඛම සුභේක්ෂා වේදනාවක් ඉඳෙනව නම් ඔය එකක් දන්නවා. ඒ වගේම සාමි සංවාසුකම් වේදනං වේදියමානෝ සාමි සංසුකම් වේදියාමි इति පදානාති. නිරාමි සංවාසුකම් වේදනං වේදියමානෝ නිරාමි සංවාසුකම් වේදියාමි इति පදානාති. සාමිස ආමිසයේ සයතු ලෝකයේ තුල සැපයක් ඉන්නකොට එකක් දන්නවා. ලෝකෙන් නිරුද්ධ වීම සඳහා විඳින සැපයක් තියෙනං එකක් දන්නවා. සාමි සංවා දුක්ඛං වේදනං වේදියමානෝ සාමි සං දුක්ඛං වේදියාමි इति පදානාති. නිරාමි සංවා දුක්ඛං වේදනං වේදියමානෝ නිරාමි සංවා දුක්ඛං වේදනං වේදියාමි इति පදානාති. නිරාමිස දුකක් මේ ලෝකයේට ආසාව දුරු කරමින් විඳින දුකක් තියෙනවා නම් ඒකත් ඔහු දන්නවා. ඒ වගේම සාමි සංවා දුක්ඛම සුඛං වේදනං වේදියමානෝ සාමි සං අදුක්ඛම සුඛං වේදනං වේදියාමි इति පදානාති. ලෝකයේ තුල විඳින උපේක්ෂාවක් තියෙනවා නම් ඒකත් දන්නවා. නිරාමි සංවා අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ නිරාමි සංවා අදුක්ඛම සුඛං වේදනං වේදියාමි इति පදානාති. නිරාමිස වූ ලෝකෙට ආසා නොකර විඳින උපේක්ෂාවක් තියෙනා නම් ඔහු එකක් දන්නවා. ඒ විතරක් නෙවෙයි, ඇස අරඹය හට ගන්නා වූ චක්කු සම්පස්සදා වේදනාව, සෝත සම්පස්සදා වේදනාව, ගහන සම්පස්සදා, දිහුවා සම්පස්සදා, කාය සංපස්සජා, මනෝ සංපස්සජා වේදනා කියපු විදිහට මේ ආයතන හය ආශ්‍රිතව කිසියම් වේදනාවක් තියෙනවා නම් ඔහු එකක් හොඳට දන්නවා. දැන් ඔහු වේදනාව ගැන හොඳට හිත පිහිටවල ඉන්නේ. වේදනාව ගැන හිත පිහිටවීම සතිපට්ඨානය, එක සමතය, එක සම්මුති සත්‍ය තුළින් දැකලා කරන දෙයක්. එතන ඉන්නකොට සමුදය අන්තේ ඉන්නේ අපි. ඒ සමුදය අන්තයට හිත තියලා අනිත් පැත්තෙන් සමුදය නිරෝධය දකිනවා. ස්පර්ශ සමුදයෙන් හටගත් වේදනාව ස්පර්ශ නිරෝධයෙන් නිරෝධ වෙනවා කියලා දකිනවා. මේ වේදනාව දිගට යන වේදනාවක් නෙවෙයි, ස්පර්ශය නිසා හටගත් වේදනාවක් මේ තියෙන්නේ. ස්පර්ශය නිරෝධ වෙනකොට වේදනාවත් නිරුද්ධ වෙලා යනවා කියලා දකිනවා. ඊට පස්සේ වේදනාවේ කොට අල්ල ගන්න දෙයක් නැහැ. ඔහු වේදනාව දකින හැම වෙලාවෙම දකින්නේ තියෙන වේදනාවක් නෙවෙයි ඇත්තටම. ඔහුට කායික වේදනාවක් ලැබුණට ඔහු දන්නව ඇත්තටම මේ කායික වේදනාව කියලා විඳට විඳින්නේ සම්පූර්ණයෙන්ම ඒක තේරුම් ගන්න මනෝවිඤ්ඤාණ අවස්ථාවෙන් කියලා. න පංච විඥානේ හි කිංචි ධම්මං පටිවිදානාති. පංච විඥානයන්ගෙන් කිසිම දෙයක් දැනගන්න බෑ පෙන්නතුනි. අපි ජීවහා සම්බස්ඥා වේදනා කියලා දිවට රස වේදනාවක් විඳිනකොට රස විඳිනවා කියලා කිව්වට ඇත්තටම විඳින්නේ ජීවහා විඥානේ නෙවෙයි. අපි ඒක තේරුම් ගන්න මනෝ විඥාන අවස්ථාවේ. ඇසට රූපයන් දැක්කත්, කයට ශබ්දයක්, නාසයට ගඳ සුවඳක්, දිවට රසයක් කියන මේ ස්ථාන හතරෙම ලැබෙන වේදනාව උපේක්ෂා සාගත වේදනාවක් වෙනතනි. ඒක තේරුම් ගන්නෙ සැප හෝ දුක් විදියට මනවිඤ්ඤාණ අවස්ථාවෙන්. කයට ලැබෙන වේදනාව දුක් සැප වෙන්න පුළුවන්. හැබැයි ඒක තේරුම් ගන්න අවස්ථාව මනවිඤ්ඤාණ අවස්ථාව. දැන් කයට දැන් අපිට ගහනකොට ඇතැම් විට පිට කෙනෙක් ගහනකොට දුක් වේදනාවක්. අපේම ළමයි අපි ඉතාම ආදරය කරන කෙනෙක් ගහනකොට සතුටක් සමලාට. එහෙමත් වෙනවනේ. කොණ්ඩෙන් අදිනකොට පිට කෙනෙක් කමනාප කෙනෙක් ඇද්දොත් දුකයි. පොලිසියට යනවා. ඒ විදිහටම ඇද්දොත් ළමයෙක් ඇතැම් විට තමගෙන එකම පුතා වඩාගෙන එනකොට අදිනවා ඒ විදිහටම. එතකොට සතුටුයි තමයි. බලන්න වෙනතුනේ එකම වේදනාව අර වේදනාව මුල් මට්ටමේදී සමාන වුණාට ඒක තේරුම් ගන්න අවස්ථාවේ සැප දුක් එන්නේ අප ගොඩනගා ගන්නා වූ අපේ මනෝලෝකයට සාපේක්ෂව. මෙන්න මේක තේරුම් ගත්තොත් පින්නතනේ අපි වේදනාවෙන් නිදහස් වෙනවා. දැන් අපේ ඉන්නේ වේදනාව සමුදයන් තියෙන පින්නතනේ. නිරුද්ධ වෙච්ච වේදනාව කවුරු හරි බැන්නනම් රසයක් දැනුණනම් ඒක තාම මේ වෙලාවේ තියෙන විදිහට තමයි අපි ඉන්නේ. ඔබට බැනපු කෙනෙක් කනට ශබ්දයක් ඇහුණ බැනපු වෙලාවේ දැන් ඒක නැමෙදෙන්ට આવත් මොකද වෙන්නේ? ඔබට ජීවිතේ සැරටම බැනපු කෙනා මේ ඉස්සරහට આવතින් කැමරාවක් එම තියලා තිබුණොත් මූණ බලාගන්න පුළුවන්. පින්නතුනි එතකොට අප අර ස්පර්ශ සමුදයන්ති මේ තාම ඉන්නේ. අන්නේ ස්පර්ශ සමුදයන් තීදීම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. අපට මේ නිරුද්ධ වෙච්ච රූපය තාම නිරුද්ධ වෙලා නැහැ. නිරුද්ධ වෙච්ච සම්බේ තාම නිරුද්ධ වෙලා නැහැ. අන්න ඒ නිරුද්ධ වෙච්ච නැති ටික ස්පර්ශ සමුදයේ ඉන්න ටික තමයි අපට ඒ අපේ ජීවිතයේ තියෙන දේවල් ටික මිනිමයිස් කරලා ස්ක්‍රීන් එකේ පල්ලයට දාලා ඉන්න ටික තමයි අපට රාත්‍රියේ නිින්දේදී ස්ක්‍රීන් එකේ උඩට අරගෙන ඔක්කොම පෙන්වන්න. එක කිසිම කෙනෙක් මිය ගිහලා නැහැ පින්නතනි. අපේ ආයතන සියල ඔක්කොම කටිය තාම හීනදී හම් වෙනවා. අවුරුදු සෙවට මේ ළඟ හීනයක් හැම දැක්කොත් අලුත් අවුරුද්දට කැවිල පෙවිල ගන්න ඔක්කොම ඇවිල්ලා ඉන්නවා. යාළුවෝ ටික පරණ ආයතන සියල ඔක්කොමත් එක මේසෙදි හම්බෙයි. ඉදිරි දවස්වල දකින හීනවලදී. පින්නතනි ඒ අපේ ස්පර්ශ සමුදයන්තේ නිරුද්ධ නොවීම. මෙන්න මේ ස්වභාවයෙන් හිත මුදවලා ස්පර්ශ නිරෝධයට හිත තබ්බ ගමම්ම අපි වේදනාව නිරෝධ ජාකාරයෙන් දකිනවා. දැක ගමම්ම අපට වේදනාවට තියෙන ඇලීම් හෝ ගැටීම දුර වෙලා අපි උපේක්ෂාවකට වෙනවා. අපට වේදනාව දැනෙන වේදනාව හඳුනා ගන්න පුළුවන්. ඒත් අපි දන්නවා මේක පුද්ගලයෙකුට තියලා මඳින්නේ නැහැ. අපි මේ වේදනාව සත්‍යයෙකුට තියලා සම්බන්ධ කරගන්නේ අපි ස්මරස සමුදයෙන් හටගත්තු වේදනාව ස්පර්ශ නිරෝධයෙන් නිරෝධ වෙන යම් කිසි සමුදය ධම්මං සම්බන්තන් නිරෝධ ධම්මං කියන මේ කාරණාවට හේතු තියලා අපි බලනවා. මෙන්න මේ තුලින් ස්පර්ශ ආහාරයෙන් අපි නිදහස් වෙනවා. ස්පර්ශ ආහාරයෙන් අපි නිදහස් වුණා කියන්නේ අපේ දුක පිළිබඳව තියෙන සැප සංඥාවෙන් අපි නිදහස් වුණා කියන එක. වෙනත් විදිහකින් කියනවා නම් අපි වේදනාස්කන්ධය ප්‍රකට කරගත්තා කියන එක. අපි කායනුපස්සන වඩනකොට රූපස්කන්ධය පිළිසින් දැනගන්නවා, කබලිකාරාහාරය ප්‍රකට කරගන්නවා. වේදනාස්කන්ධය වඩනකොට අප වේදනාස්කන්ධය ප්‍රකට කරගන්නවා, ස්පර්ශාහාරය තේරුම් ගන්නවා. ඊට පස්සේ අපි චිත්තානුපස්සන වඩනවා. අපේ හිත එන්න එන්නම තැම්පත් වෙනකොට අපි හිත ගැන හොඳ අවධානයෙන් වාසය කරනවා. හිත තැම්පත් වෙන්න වෙන්න අර කායිකව පටන් ගත්ත අපි භාවනාව වේදනුපස්සනා හරහා දැන් චිත්තානුපස්සනට ඇවිල්ලා ඉන්නේ. දැන් අප සම්පූර්ණයෙන්ම අපේ හිත ගැන අපි අවධානයෙන් ඉන්නේ. අපේ නිහඬ බව, අපේ විවේකය, අපේ තැම්පත් බව, සංසිඳියාව එන්න එන්නම දැන් දිනු වෙමි මේ යන්නේ. හිත ගැන හොඳ සැලකිලෙන් දැන් අපි එන්නේ. සරාගං වා චිත්තං සරාගං චිත්තං පජානාති. වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තං පජානාති. සරාග, වීතරාග, සදෝස, පීත දෝස, සමෝහ, පීත මෝහ, සංකිට, විකිට, සෞත්‍තර, අනුත්තර, සමාහිත, අසමාහිත, විමුක්ත, අවිමුක්ත ආදී වශයෙන් ඒ ඒ වෙලාවේ හිතේ දෙන ස්වභාව ගැන හොඳ අවධානයෙන් දැන් අපි ඉන්නේ. එතකොට දැන් සමහර අය කියනවා මගේ හිතට නිතරම කේන්ති යනවා. මගේ හිත කැළඹෙනවා, ඒක අරමුණක තියාගන්න බෑ මට. මගේ හිතට ලෝභය එනවා, රාගය එනවා කියලා අපි කියලා කියනවනේ සාමාන්‍යයෙන්. පින්නොතින ඔබ එහෙම කියනවා නම් ඔබ දුක් වෙනක කවදාද? ඇයි ඒ? ඔබට ඒක තේරුම් ගන්න පුළුවන් නම් ඔබ ඇතැම් විට ඔබ ඉන්නේ චිත්තානුපස්සනා භාවනාවේ ඉන්නේ. අනිත්‍යය ද්වේෂය ගැනකොට දන්නේවත් නැහැ ද්වේෂයක් තියෙද කියලා. අනිත්‍යයට රාගයක් තියෙනකොට රාගය කියලා දන්නේවත් නැහැ කට්ටිය. ඔබ දන්නවා රාගය තියෙනකොට දැන් රාගය තියෙයි කියලා. ඔබ දන්නවා ද්වේෂය තියෙනකොට දැන් අමනාපයක් තියෙනවා නම් දන්න මේක. ඒ කියන්නේ මොකද්ද? ඔව්, චිත්තානුපස්සනාව ඔබ ඉන්නේ ඔබ සතිපට්ඨානෙ වඩන වෙලාව මේක. එතකොට එහෙම දකින්නවත් එක්කම අපිට වැඩිපුර වෙලාවක් ඒ සිතුවිල්ලත් එක්ක ඉන්න බෑ. ඔබේ ගැන කතා කරනවා නම් ඔබට මට ඉක්මනට කේන්ති යනවා කියලා ඔබ කියනවා නම් ඒ කියන වෙලාවේදී ඔබ කේන්ති කියලා නැහැ. ඔබ කියනවා නම් මට රාගයක් එනවා කියලා හැම වෙලාවෙම ඔබ එහෙම කියන වෙලාවේ ඔබේ හිතේ රාගයක් නැහැ. ඒ නිසා ඒක තේරුම් ගන්න වෙලාවෙදී දැන් අපි කියමු ඔබට කවුරු හරි කියනවා දැන් ඔයා කේන්ති කියලා දිනේ කියලා ඇහුවොතින් අපි කියනවා නෑ නෑ මට කේන්ති ගියේ නෑ කියලා ඉක්මනටම කේන්ති අඩු කරගන්නවා අපි. හොඳට මූණ ලස්සන කරගෙන ඉන්නවා අපි. ඒක තමයි හැටි. එහෙම කවුරු හරි මතක් කර දෙන එක නෙවෙයි වෙන්නේ. තමම මතක් කරගන්නවා. තමම මතක් කරන එක අර වෙනත් කෙනෙක් මතක් කරනවට වඩා වටිනවා ඒක. එතකොට තමන්ට තමන් දහම තුල ඉන්නේ කියලා සන්තෝෂ වෙන්නේ. අවසාන වශයෙන් තමන් බලන්නේ මොකද්ද මේ හිත මිදිලද නැද්ද කියලා බලන්නේ. විමුක්තං වාචිත්තං විමුක්තං චිත්තං පජානාති. අයමුත්තං වාචිත්තං අයමුත්තං චිත්තං පජානාති. හිත කෙලසොන්ගෙන විශේෂණම අවිද්‍යාවෙන් මිදිලද නැද්ද කියලා දැන් බලනවා. යමක් සිහි කරන මොහොතේ රූපයක් එක ගැට ගැහිලා නම් හිතන්නේ තමන් දන්නවා තමන්ගේ හිත තාම මිදිල නැහැ අවිද්‍යාවෙන් ඉන්නේ. යමක් තේරුම් ගන්න මොහොතෙහි රූපයට හොඳට හිත තියලා රූපේ නිරුද්ධ වෙලා බව දන්නවා නම් තමන් හිත ලෝකෙන් මිදිලා තියෙනවා. මෙන්න මේක තේරුම් ගන්න අවස්ථාව. පින්නොතින් මෙන්න මේ මට්ටමට තමන් හිත දන්නවා. දන්නව විතරක් නෙවෙයි ඒත් එක්කම හෝ මෙතෙන්ට හිත තියෙනවත් එක්කම නාම රූප සමුදියා විඥාන සමුදියෝ නාම රූප නිරෝධහ විඥාන නිරෝධෝ කියලා දකිනවා. මේ හිත දිගටම තියෙන දෙයක් නෙවෙයි නාම රූප නිසා මේක හටගන්නේ නාම නිරෝධෙන් නිරෝධ වෙනවා කියලා දකිනවා. නාම රූප නිරෝධෙන් නිරෝධ වෙනවා කියලා දකිනවෝ අනිත්‍යයේ නිත්‍ය සංඥාව දුර වෙල යනවා. නැත්තම් විඥානහාරය පිළිබඳව තියෙන ආසාව දුර වෙල යනවා. ස්කන්ධ පංචකෙහි විඥාන ස්කන්ධය පිළිබඳව තියෙන ඇල්ම නැත්තම් විඥාන උපාදාන ස්කන්ධය පිළිබඳව තියෙන ඇල්ම ටිකෙන් ටික දුර වෙල යනවා. චිත්තානුපස්සනාව. එතකොට මුලින්ම අපේ තමන්ගේ හිත ගැන හිතන කෙනා අන්තිමට අනිත්‍යය ගැන බලනකොටත් අනිත්‍යයත් කේන්ද්‍රය කියලා ඉනවනම් දන්නවා මේ නාම රූප නිසා හටගත් මේ අමනාපයේ චිත එතනම නිරෝධන හිතක් තමයි මෙයාට තියෙන්නේ කියලා අනිත් කෙනා පිළිබඳව සම්බන්ධ කරලා බලනවා. එතකොට මේ හිත තියෙන පුද්ගලයා හෝදය සත්‍ය පුද්ගලෙක් වශයෙන් ගන්න හේතුඵල ධමයක් වශයෙන් දකිනකොට නැචකින්ති ලෝකේ උපාදී ඇති ලෝකේ කිසිවක් ගැන ඔහුගේ හිත බැස ගන්නේ නැහැ. විඥානක් හිතියක් වෙන්නේ නැහැ. මෙහෙම ගිහිලා ඊට පස්සේ ධම්මේ ධම්මානුපස්සේ විහෙරති කියන මට්ටමට ධම්මානුපස්සන වඩනවා. හිතේ කාමච්ඡන්ද ආදී නීවරණ තියෙනකොට නීවරණ තියෙනවා නම් තියෙන බව දන්නවා. නැත්නම් නැහැ කියලා දන්නවා. නැති වෙච්ච නීවරණය නූපදන ආකාරයක් දන්නවා. උපන් නීවරණය දුරු වෙන ආකාරයක් දන්නවා. නීවරණ පිළිබඳව හොඳ අවධානයෙන් වාසය කරන වෙලාව. මොනවද නීවරණ කියන්නේ? නීවරණ කියන්නේ කාමච්ඡන්ද ආදී හිතේ ඇතිවන ක්ලේශයන් කාමච්ඡන්ද ව්‍යාපාද ආදී මේ කාරණාවට තමයි නීවරණ හිතේ තියෙන ලක්ෂණ නැති කරන කාරණා පහක් මේ කියන්නේ. ඒ අතරනුත් විශේෂයෙන් භාවනා කරනකොට අපට පැන නගින නීවරණ දෙකක් තියෙනවා. එකක් තමයි සිතේ ඇතිවන අකර්මණ්‍ය භාවයේ සිත මලානෙක වීම නින්දයනෙක. ළඟ තමයි උද්දච්ච කෝපයේ හිතේ වික්ෂේප භාවයේ. දැන් භාවනා කරනකොට කාමචන්ද ව්‍යාපාද කියන නීවරණ දෙක පොහෙට එන්නේ නැහැ. විශේෂයෙන් භාවනා කරන ස්ථානයේ අනිත්‍යයත් එක්ක භාවනා කරනකොට මේ දෙක එන්නේ නැහැ පොහෙට අපිට. එන්නේ මොකද්ද? එන්නේ පොහෙට ඒක අතකින් තියෙන මිද්දේ. චේතචෛතසික වල කර්මانے භාවයේ නිදිම බරක තියෙනවා අනිත් පැත්තෙන් උද්දච්ච කුකුචේ එන්නේ. හිතේ විසිරුණු භාවයේ නසංසම් භාවය තමයි එන්නේ. මෙන්න මේ දෙකෙන් තමයි හිත මුදව ගන්නට ඕන. එතකොට මෙන්න මේ සිතවිලි තියෙනකොට තියෙන බව දන්නවා. ඒතිමිච්චක නැතිවන විදියක් දන්නවා. නැති වෙච්චක නැවත නූපදෙන ආකාරයට තෝ හොඳට හිත ශක්තිමත් කරගන්න. ඊළඟ පංචස්කන්ධය තේරුම් ගන්න ඕහු. දැන් අර මුලින් අසා දැනගත්තු දුක් සත්‍ය විදියට සංගිතේන පංච පාදන කන්දා දුක්ඛ විදියට අසහ දැනගත් ස්කන්ධ පංචකයේ හි ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනා අත්ංගමෝ ඉති විඥානස්ස අත්ංගමෝ ඉති විඥාන සමුදයෝ ආදී වශයෙන් මේ රූප වේදනා ආදී ස්කන්ධ පංචකයේ තේරුම් අරගෙන එහාට ගැනීම නිරෝධය හෝ බලමින් වාසය කරනවා ධම්මානුපස්සනාවයි. ස්කන්ධ පංචකයේ හට ගැනීම නිරෝධය සමුදි වේ බලන අවස්ථාව. යමක් අප තේරුම් ගන්නව නම් ඒ තේරුම් ගන්න හැම අවස්ථාවකම කියලා කියන වෙන කිසිම දෙයක් නෙවෙයි. ඒක යටින් දිවෙන දේ තමයි ස්කන්ධ පංචකය. අපි රූපයක් කියලා බැලුවත්, ශබ්දයක් කියලා හුවත්, වෙන කෙනෙක්ගේ අත්දැකීමක් කියලා කතා කළත්, කාට හරි බැන්නත්, හොඳක් කිව්වත්, දානයක් දුන්නත් මේ මොනව කරත් හටගන්නේ මොකද්ද? ඒ අධ්‍යක්ෂකම කියන්නේ ඒක යකින් දිවෙන හරියට අර අයිස්බර්ග් එකේ යට තියෙන කොටස වගේ තමයි. අයිස්බර්ග් එකේ උඩට පේන කොටස තමයි දානයක් දෙනවා, කෙනෙකුට උදව් කරනවා, කෙනෙකුට බණිනවා, කෙනෙක් එක්ක කතා කරනවා, මලක් පේනවා. මේ ඔක්කොම අර අයිස්බර්ග් එකේ උඩ කොටස වගේ. අයිස්බර්ග් එකේ යට වතුරෙන් යට තියෙන කොටස මොකද්ද? ඒක යට තියෙන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ පංචකය. ඒක වැය වෙලා එහි ප්‍රතිඵලයක් විදිහට තමයි ඇත්තටම අර උඩ කොටසවට පේන්නේ. මෙන්න මේක තේරුම් ගැනීම තමයි ධම්මානුපස්සනාවේදී අප ස්කන්ධ පංචකය තේරුම් ගන්න අවස්ථාව. ඊළඟට එතනින් නොනවති අපි තවත් ඉදිරියට යනවා. ඊට පස්සේ ආයතන පබ්බයට එනවා. ඉති චක්ඛුං ඉති රූපං. ඇස කියන්නේ මේක, රූපය කියන්නේ මේක. මේස හා රූපය දෙක ඇතිවෙනකොට සම්බන්ධ වෙලා යන සංයෝජනයක් ඇති වුණා නම් ඒ සංයෝජනයක් දැනගන්නවා. නැති සංයෝජනෙ නැති බවක් දන්නවා. ඇති වෙච්ච සංයෝජනෙ නිරුදන ආකාරයත් ඔහු දකිනවා. ඔහු දැන් ඇස කන ආදී ස්කන්ධ ගැන ආයතන ගැන හොඳ අවධානයෙන් ඉන්නේ. ඔහු රසයක් දැක්කත්, ගඳ සුවඳක් දැක්කත්, කයට පහසක් දැක්කත් ඒ අරබයා සංයෝජනයක් හටගත්තා නම් හටගත්තු මොහොතේ මොහු හොඳ අවධානයෙන් ඉන්නවා. දැන් මේ සංයෝජනේ හටගත්තා. සංයෝජනේ දුරුණා නම් දුරු වෙච්ච බව තෝ දන්නවා. ආයතන ගැන ඉතා සැලකිල්ලෙන් ඉන්නේ. මේ විදිහට ගිහිල්ලා ඔහු එතනින් නොනවති ඊළඟට ඔහු බොජ්ජංග තේරුම් ගන්නවා. අත්ථමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගං සන්තං වා සති සම්බොජ්ජංගං අත්ථමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගං පජානාති. දැන් මේ මට වෙනට ඔහු සියම් වා දිනු කළා සති ධම්මවිචය පිරිය පීති මෙයාදී පස්සන්දී සමාධි උපේක්ෂා කියන මේ සත්බොජ්ජංග ඔහුගේ ජීවිතේ වැඩෙන අවස්ථාව. මේ බොජ්ජංග තියෙනකොට තියෙන බවක් දන්නවා, නැත්නම් නැති බවක් දන්නවා, නැති බොජ්ජංග ඇතිවන විදියටත් දන්නවා, ඇති වෙච්ච සම්බොජ්ජංග දිගින් දිගටම පාත්වා ගන්න ආකාරයත් ඔහු දන්නවා. දැන් ඔහුගේ ජීවිතේ වටිනාම රන් රෙදියේ මුතු මැණික් බවට පත්ලා තියෙන මෙන්න මේ කාරණා. බොජ්ජංග ධර්ම මේ මට්ටම වෙවණේට ඔහුට ජීවිතේ වෙන කිසිම දෙයක් ලොකුවට වටින්නේ නැහැ පින්නතුනි. හරියට මහා සාගරයේ පතුලේ තැම්පැතලා තියෙන රන් රෙදියේ මුතු මැණික් වගේ ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනයේ පතුලේ තැම්පැතලා තියෙන අනගේ මුතුමිනි තමයි මෙන්න මේ සතර සතිපට්ඨානය සත්බොජ්ජංග ආදී මේ කාරණා. ඔහු දැන් ඔහුට වැඩිපුර මතක් වෙන්නේ තමන්ගේ ළඟ තියෙන පීති සම්බොජ්ජංගයේ, උපේක්ඛා සම්බොජ්ජංගයේ, සමාධි සම්බොජ්ජංගයේ, පස්සද්ධි සම්බොජ්ජංගයේ, ධම්මවිචය සම්බොජ්ජංගයේ, විරිය සම්බොජ්ජංගයේ. මෙන්න මේ කරුණු එක තමයි දැන් ඔහුගේ ගනුදෙනුව තියෙන්නේ. බැංකුවල ගනුදෙනුව අඩුයි දැන්. ඒවත් කරන අවශ්‍ය නැහැ. ඒ ටික බිල් ටික දාන වැඩිපුර ගනුදෙනුව තියෙන ඒ ටික කායිකව කළා, බෑ ගානකින් ඉවර කළා. ඊට පස්සේ ගනුදෙනුව තියෙන්නේ මෙන්න මේ ආධ්‍යාත්මික කිනුමත් එක තමයි චෙක් පත්ව මාරු කරන්නේ. ඊට පස්සේ සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර රිද්ධිපාද, පංචේන්ද්‍රිය, පංචබල, සත්බෝධංග ආරසංග මාර්ගය තමයි ඔහුගේ ආධ්‍යාත්මික බැංකු පොතේ තියෙන ඔහුගේ ගනුදෙනුව බවට පත් වෙන්නේ. ඒ වගේම තමයි තමන්ට සැබෑ සතුට එන්නේ. අනිත් දේවල් ඕනම වෙලාවක නැති වෙලා යන පුළුවන්. ඔබ දැක්කනේ නේද? පසුගිය කාලේ ඇති වෙච්ච අනතුරු, භූමිකම්පා, ලැබුගිනේ නේද? එක මොහොතින් එක දවසින් ඇතැම් විට ගිනි නිවන හමුදාවෙන් ගෙදර ඉස්සරහා ගේ ගිනි ගන්න කලින් ඇවිල්ලා ඉන්නවා. ආවට පස්සේ ගෙට ගිනි ගන්නේ අර බඩ ටික දිගහැරලා ගන්න වෙලාවේදී ගේ ගිනි ගන ඉවරයි. ෆයර් ඩිපාර්ට්මන්ට් එකෙන් ගේ ඉස්සරහා ඇවිල්ලා තියෙනවා. ඒ අර බටේ අර රෝල දිගහැරලා ගන්නකොටම ඝන මොහොතේ ගේ අවසන් පිටින. මොකද කරන්නේ යන්නේ? ඒ තරම් ඉක්මනින් පේනසින අපේ සම්පත් ටික වැයවල යන්න පුළුවන්, විනාශයල යන්න පුළුවන්. එහෙම දේවල් ටිකක් අපි මේ පාවිච්චි කරන්නේ. අපි යන වාහනේ වෙන අනතුරින් අපි වාහනේ එළියට එන කලින් වාහනේ විනාශ වෙන්න පුළුවන් කියනගෙන පින්නතුනි. අපට මේ භෞතික සම්පත් ගැන කිසිදු විශ්වාසයක් කිසිදු සහතිකයක් අපට වෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපේ චින්තිත සංඛාණය ගොඩනගාගෙන තියෙන මේ ආධ්‍යාත්මික ගුණරුවන් විසින් අපව ඉහළ තැනකට ඔසවා තබනවා. පින්නතුනි මෙන්න මේ සත්බොජ්ජංග තමගේ ආධ්‍යාත්ම ජීවිතයේ තමා විකසිත කරන ආකාරය. මේට පස්සේ පින්නතුනි අපට අර මුලින් ආරම්භ කරපු චතුරාර්ය සත්‍ය නැත්නම් අපි මුලින්ම ඉගෙන ගත්ත උර ගමන් මාර්ගයේ ඇඩ්‍රස් එකට දැන් මෙන්න ළඟා වෙච්ච මොහොත. ගමන් මඟ ආරම්භ කරේ ඇඩ්‍රස් එකෙන් අවසන් කරන්නේ ඇඩ්‍රස් එකෙන්. ඉපෙනි. ධම්මානුපස්සන අවසන් කරන්නේ මොකෙන්ද? ආයි චතුරාර්ය සත්‍යට එනවා පින්නතුනි. ඉදං දුක්ඛාන්තිය සාභූතං පජානාති, ඉදං දුක්ඛ සමුදයන්ති, ඉදං දුක්ඛ නිරෝධන්ති, ඉදං දුක්ඛ නිරෝධගාමිනී පරිපදන්ති. අර සංකේතේන පංචවස් ඛණ්ඩා දුක්ඛා නැත්තං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා කියපු විදිහට අර මෙතෙක් අසහා දැනගෙන අනුමාන ඥාණයෙන් ශ්‍රද්ධාවේ පිහිටලා වූ ගමන් මාර්ගයේ මෙතෙක් අසහා දැනගත්තු ගමන් මාර්ගයේ විස්තර තමාගේ දැස ඉදිරිපිට ප්‍රකට වෙන අවස්ථාව. හොඳට දැන් දුක දන්නවා, දුක සමුදය දන්නවා. දුක හටගන්න තැනක් තියෙනවා නම් දුක හටගන්නේ කොහේද? එක්ක ඇසේ, එක්ක රූපේ, එක්ක චක්කු විඥානේ, එක්ක චක්කු සම්පස්සේ, චක්කු සම්පස්ස වේදනාවේ, රූප සංඥාවේ, රූප සංචේතනාවේ, රූප සංහාවේ, රූප විදක්කේ, රූප විචාරේ. එත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජති, එත්ත නිවිසමානා නිවිසති. දුකට හේතුව තෘෂ්ණාව, තෘෂ්ණාව හට ගන්නව නම් හට ගන්න තියෙන්නේ මෙන්න මේ ඇසට සම්බන්ධ වූ කාරණා 10ක, කනට සම්බන්ධ වූ කාරණා 10ක, නාසය ආදී මේ ආයතන 6ට සම්බන්ධ වූ ස්ථාන 10ක තමයි, අවසාන වශයෙන් ස්ථාන 60ක තමයි. එත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජති, එත්ත නිවිසමානා නිවිසති. තෘෂ්ණාව හටගන්නෙත් මේ තැන්වල, තෘෂ්ණාව වාසය කරන්නෙත් මේ තැන්වල. ඔහු දන්නවා මේ සියල්ලක්ම දුරු වෙලා දැන් නිරුද්ධ වෙලා තියෙන කියලා. දකිනකොට මොකද ඔහුට වෙන්නේ? එත්තේ සා තණ්හා පහියමානා, එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති. ඒ ස්ථාන 60ම තියෙන තෘෂ්ණාව වැය වෙලා යනවා. බාහිර රූපේ නිරෝධය දකිනවා. ඒ නිරෝධය දකින අභ්‍යන්තර ස්කන්ධ පංචකයේත් නැත්නම් අභ්‍යන්තර ආයතනවලත් ඔහු සමුදේය දකිනවා. ඒ තැනම විදර්ශනා කරනවා. කිරියමත් එක්ක යත්ත නාමංච රූපංච අසීසං උපරොජ්ජති පටිකං රූප සංඥංච එත්තේ සා චිද්දතේ ජඨං කියලා කියනවා. ඔහුගේ බාහිර රූපය අන්තිනොත් නිදහස් වුණා, අභ්‍යන්තර නාමය අන්තිනොත් නිදහස් වෙනවා, පටිගය අර ස්පර්ශ සමුදයන්තිනොත් නිදහස් වෙනවා, රූප සංඥාවරොත් නිදහස් වෙනවා. ඔහු ප්‍රඥාවෙන් විකසිත වෙලා පඤ්ඤා පාසාද මාරුයිය අශෝකෝ ශෝකිනී පදං. ඔහු ප්‍රඥා නැමැති ප්‍රාසාදයේ ඉහළට ගිහිල්ලා ප්‍රඥාවෙන් අභිෂේක ලැබලා දුකෙන් නිදහස් වෙලා ඒ කඳු පාමුල දුකෙන් වෙලී ඉන්න අවිද්‍යාසගත ලෝකයා කෙරෙහි ඔහු උපේක්ෂා සාගතව බලනවා. ඒ ලෝකයාටත් කිසියම් දේ උපකාරයක් කරන්න පුළුවන් නම් මේ ප්‍රඥාවෙන් විකසිත වෙච්ච පුද්ගලයා සිය ජීවිත පරිත්‍යාගයෙන් ඒ ලෝකේ වෙනුවෙන් මේ යහපත උන් සිද්ධ කරනවා. ඔහුගේ ජීවිත ඉතිරි කාලය සිය උපරිමෙන් ලෝකේ වෙනුවෙන් මේ සඳහම් මඟ ගෙන යන්නට කල හැකි උපරිම පරිශ්‍රමය ඔහු විසින් දරනවා. ඔහුගේ දරුවන් ඉන්නවා නම් ඒ සියල්ලක්ම මේ දහමට යොමු කරනවා. ඔහුගේ දේපල තියෙනවා නම් ඒ සියල්ලක්ම මේ සඳහා යොමු කරනවා. ඔහුගේ ශරීරය, ඔහුගේ ශක්තිය, ඔහුගේ දෑත, ඔහුගේ දැස සියලක්ම මේ සද්ධර්මයේ තව බොහෝ කාලයක් මේ මෙහිමත මානව වර්ගයාගේ යහපත සඳහා පමණක් නෙවෙයි, දෙවියන් බඹුන් සහිත මේ මුළු තුන් ලෝකයේම යහපැවැත්ම වෙනුවෙන් මේ අනගිතම අමිලතම වූ සද්ධර්මය ලෝකයේ පුරා තව බොහෝ කාලයක් පවත්වන්නට ඔහුගේ දිවි කුසම වූ පුද කරනවා. පින්නතුනි, සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාවේ පූර්ණත්වයට උපත් වෙනවා. නැත්නම් සම්මා දිට්ඨියෙන් ආරම්භයේ හැටියට ඔහු සුතමේ ඥානෙ විදියට සුතමේ ප්‍රඥාවෙන් චතුරාර්ය සත්‍ය තේරුම් අරගෙන ආපු මේ තැනැත්තා අවසාන වශයෙන් සතර සතිපට්ඨානය වඩලා සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව සම්පූර්ණ කරලා ඔහු ධම්මානුපස්සනාව ඔස්සේ මනෝ සංකේතන ආහාරණු නිදහස් වීමත් ඔස්සේ කබලිකාර ආහාරය, පස්ත ආහාරය, විඥාන ආහාරය, මනෝ සංකේතන ආහාරය කියන මේ සතර ආහාරයම නිදහස් වෙලා සමුදය දර්ශනා සම්පූර්ණ කරන ඔහු සීල සමාධි ප්‍රඥා සම්පූර්ණ කරලා එතනින් නොනවති ඔහු විඥා විමුක්තියටපත් වෙලා විමුක්ති, විමුක්ති ඥාන සාක්ෂාත් කරලා මේ මුළු ලෝකයම නිදහස් වෙනවා. එනිසා පින්නතුනි, මේ වටිනා අමිලකම දහම අපේ ජීවිතේ ලැබෙච්ච මේ මොහොත මොහොතක්වත් අපතේ නොවන විදියට තමන හැම පියවරක්ම දහම තුල ශක්තිමත්ව තියන්නට ගන්න හැම හුස්මක්ම භාවනා කෝසිය සිදු කරන්නට සිදු කරන හැම කටයුත්තක්ම සතර සතිපට්ඨාන අනුව සිදු කරන්නට සිදු කරන හැම දෙයක්ම අවිද්‍යාව දුරු වෙන ආකාරයට සිදු කරන්නට අප උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, පාසනාව, නිරෝගී භාවය, දිගාසිර සම්පත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් මේ උතුම් කුසල ආනිසංසයෙන් අපනමින් නියගිය මේ ආත්ම භාවය අපේ අමර තාත්තර විතරක් නෙවෙයි, සංසාරගත ජීවිතවලම අප පෝෂණය කරලා අපට උපකාර කරපු අපේ අම තාත්ත ගුරුවරු ඇතුළු සියලුම දෙනා මේ පින දැක සුවපත්ත්වා සුගතිගාමි වෙත්වා අවසන උතුමෝ නිවනින් සැනසෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සම්මා දෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන විහාරවාසී ස්වාමීන් වහන්සේලාට මේ ධර්ම දේශනා ආදී පාස්තනට අනුග්‍රහ දක්වන සියලු දෙනාට මේ වගේ විහාරස්ථාන මිලදීගෙන ඔබට ඉතාම පහසුවෙන් මේ පින්කම් කරන්නට බොහෝ වෙහෙස මාසල කටයුතු කරපු හැම දෙනාටම මේ පින එයට යහපත පිණිස සුගතිය පිණිස සුවපත් භාවය පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. මේ සියලු කුසල රාංශයන් ඔබ හැම දෙනාගේම මෙලව ජීවිතය සාර්ථක වේවා සුවපත් වේවා ජීවත් වෙන කාලය වඩා වඩාත්ම සතුටින් සැනසීමෙන් මේ ධර්මයේ ඉදිරියට යන්නට ඔබට සියලු ශක්තිය ලැබේවා. මේ උතුම් කුසල හේතුයෙන් සසර ගමන සුවපත්ව ඉතාම ඉක්මන් ආත්ම භාවයකදී නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නටත් මේ උතුම් කුසලය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛාං භයං පන්තා ච නින්භයං සෝකම් පන්තා ච නිස්සෝකාං හොන්තු සම්මේ පිපානිනෝ දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා සොනින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.